ඇඹිලිපිටියේ ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරන බණපදයක් සරණ යන්න. බොහෝ දෙනෙකුට මේ ධර්මය කියා දෙන්න අවශ්‍ය නැහැ. මේක හරි ධර්මයක්, මේක ප්‍රකට කරගන්න ඕන, මේක අවබෝධ කරගන්න ඕන කියලා. එයාට තියෙන මෙතෙන්ට එන බොහෝ දෙනාටම තියෙන්නේ ප්‍රමුඛ කාරණේ තමයි මේක මම අවබෝධ කරගන්නේ කෙසේද, මේක මට අවබෝධ වෙන්නේ නැති ඇයිද කියන ප්‍රශ්නේ. ඒකත් හරියට අර 10 දෙනෙකුට අපි ලබා දෙනවා බීජ. බීජ ලබා දුන්නාට පස්සේ 10 දෙනාම ඒ දේ පැලසිටවනවා. පැලසිටවුවට පස්සේ ඔන්න සමහර අය බොහොම ඉක්මනින් පල නෙලාගෙන බොහොම සතුටු වෙනවා. තව පිරිසක් ටිකක් ප්‍රමාදයි. තවත් අයගේ ගහ එහුම වැඩෙන්නෙම නැහැ, එතනමයි ගහ. සමහර අයගේ ගහ වැඩෙනවා, වැඩිලා ඇවිල්ලා වැඩිගෙන ඉහළටම වැඩිලා යනකොට මෙන්න වේලිලා යනවා ගහ. ඉතින් නොයෙකුත් අවස්ථාවන් වල නොයෙකුත් ආකාරයන් වලට මේ ඵල විනාශ වෙන ස්වභාවල් තිබෙනවා. ඒ වගේම තමයි මේ ධර්මයේ ඵලයත් ඔබට ඔබ සිටවන පොළොව අනුව, ඔබ එයට එක් කරන ජලය ප්‍රමාණය අනුව, පොහොර ප්‍රමාණය අනුව, සැලකිල්ල දක්වන අනුව, නේද, පණුවන්ගෙන් පරිස්සම් කරගන්න අනුව, අතුරු ආබාධයකින් මගදී ඒක විනාශ වීමෙන් තොරව ආරක්ෂා කිරීම වගේ දේවල් හැමදේම මනාකොට බලපවත්වනවා මේ ඵල නෙලා ගැනීම සඳහා. ඔබට තිබෙන්නේ ඔබේ අධ්‍යාත්මයට මනසට දෘෂ්ටි නොදී සිටීමේ ප්‍රධාන වගකීම. දෘෂ්ටි පුරුදු කරනවා වෙනුවට දෘෂ්ටි වලින් තොර වූ සම්‍යක් ගුණය පුරුදු කරනවා. ඒකට ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරනවා කියන්නේ එයයි. දෘෂ්ටි පුරුදු කරනවා වෙනුවට සම්‍යක් ප්‍රතිපදාව, දෘෂ්ටි වලින් තොර වූ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා පුරුදු කරනවා. නමුත් අපි පුරුදු කරන්න පුරුදු වෙලා තියෙන්නේ මොනවද? අපි පුරුදු වෙලා තියෙනවා තරහ ටික පුරුදු කරන්න හිතේ, ඈ ඊර්ෂ්‍යාව ටික පුරුදු කරන්න හිතේ, ලෝභකම ටික පුරුදු කරන්න හිතේ, ඊට පස්සේ බැඳීම් බන්ධන නේද, තණ්හාව ආශාව තෘෂ්ණාව වගේ කියනා වූ මේ ධර්මත් එක්ක ගෑවිලා සම්බන්ධතා තියෙන නේ, ඒ දේවල් පුරුදු කරන්නේ පුරුදු වෙලා තියෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රේමතෝ ජායති සෝකෝ නේද, රතියා ජායති සෝකෝ, තණ්හාය ජායති සෝකෝ. එහෙමනම් අපි පුරුදු වෙලා තියෙන්නේ මොනවද පුරුදු කරන්නේ? සෝකයට හේතුවන දේවල්. අන්න සෝකයට හේතුවන දේවල් පුරුදු කරන්න එපා. සම්මා ගුණය පුරුදු කරන්න. ඒක තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ. මේ අපේ උපාදානස්කන්ධය, මමත්වයේ සාංශාරිකයේ දුක්ඛස්කන්ධය ජීවත්වන්නේ, එයට ආහාරය බවට පත්වන්නේ දෘෂ්ටි, මනෝ සංචේතන ආහාර. ඒ ආහාර සපේනකොට ඒ ආහාර වලින් පෝෂණය වෙන්නේ තමා ළඟ සිටින මාර බලවේගය. තමා ළඟ තිබෙන මාර බලවේගය තමයි තමන් දන්නේම නැතුව පෝෂණය කරන්නේ. ඉතින් අපිට හැකියාව තියෙන මුලින්ම පෝෂණය කිරීම වළක්වන්න. ඊන්පසු අපිට හැකියාව තියෙනවා ඒ මුලින් උපුටා දමන්න. යුද්ධයක් කරනකොටත් එහෙමනේ. ත්‍රස්තවාදීන්ට පළමුවෙන්ම කරන්නේ සැපයුම් මාර්ග නැති කරන එක නේද? ඒකට ජනාධිපතිතුමාට පින් සිද්ධ වෙන්න මහින්ද රාජපක්ෂ මැතිතුමාට මේ රටේ මිනිස්සු සියලු දෙනා ඉන්නු ඒ උපාය මාර්ගයේ ප්‍රථම කාරණය තමයි සැපයුම් මාර්ග දුරු කරන්න ඕන. තව කාරණා තියෙනවා ඒ පමණක් මදි. ඊළඟට තමන්ගේ තියෙන ඒ බලවේගය ඉවත් කරලා දාන්න ඕන. ධර්මයට ප්‍රවිෂ්ට වෙච්ච කෙනෙකුත් ඒ වගේ. දැන් යුද්ධ කරන්න නෙමෙයි අපි කියලා දුන්නේ, යුද්ධයක ස්වභාවයක් අරගෙන ත්‍රස්තවාදයක් පරාජය කරන්නාසේ තමා ළඟ තියෙන මමත්වය පරාජය කරගන්න ක්‍රමය. ඉතින් තමන්ගේ අධ්‍යාත්මය තුළ තමන් යුද සෙබලෙක් විය යුතුයි. සටන් කරන යුද සෙබලෙක් විය යුතුයි තමන්ගේ අධ්‍යාත්මය තුළ තමන්. ඒ කියන්නේ තමන්ගේ දුක්ඛදායි පීඩාකාරී මානසිකත්වයත් එක්ක සටන් කරන දැහැමි රජෙක් සිටිය යුතුයි. ඒ ද්වේෂයෙන් කරන සටනක් නෙමේ, සාධාරණත්වයේ සහ සත්‍ය පිහිට වීම සඳහා කරනු ලබන සම්‍යප්ප්‍රතිපදාවේ සටනක්. දැන් හැම දෙයක්ම අපි සටනක් කියුවාම දකින්නේ වෛරයෙන් කරගන්න දෙයක් හැටියටනේ. නමුත් මෙතන වෛරයෙන් කරගන්න දෙයක් නෙමේ, සත්‍යවාදීත්වයේ පිහිටා කරනු ලබන සාධාරණත්වයේ පිහිටා කරනු ලබන සටනක් තමයි මේ කරන්නේ. ඒ සටනයි අපි කරන්න ඕන. කොහොමද ඒ සටන ආරම්භ කරන්නේ? ඒ සටන ආරම්භ කරන්න පුළුවන් මුලින්ම අකප පිළිවෙත් අත්හරින්න ඕන. ඒ අත්හැරලා ධර්මයට යොමු වෙන්න ඕන. ඒකට අපි කියනවා ශික්ෂණය කියලා. බාහිරයෙන් ශික්ෂණයක් ඇති කිරීම, විනයක් ඇති කරගන්නවා. පංචශීල ධර්ම වලින්, අටාංග සීල වලින්, දස සීල වලින්, ධර්ම වලින් තියෙනවා. දැන් අපි ඒව ගැන වැඩි කතා කරන්නේ නැත්තේ මේ භාවනාවට සම්බන්ධ වෙන අය ළඟ ඒ වගේ දේවල් නැහෙනේ. ඒගොල්ලෝ දෛනිකව සුරාපානය කරන්න යන අය, සොරකම් කරන්න යන අය, මෙහෙම බොරු කියන අය, සම්බප්ලාප කියන අය මෙතෙන්ට එන්නේ නැහැ. පැහැදිලිවම ධර්ම මාර්ගයට අවශ්‍ය කරන පිරිස එන්නේ. ඒසයි ශික්ෂණය පූර්ණත්වයට පත් කරගත්තට පස්සේ එතන නතර වෙන්න හොඳ නැහැ. ඒ ශික්ෂණය නැතුල් වෙන කෙනා තමන්ගේ අධ්‍යාත්මය තුළ ශික්ෂණයට පටන් ගන්නවා. කායික ශික්ෂණයෙන් අධ්‍යාත්මික ශික්ෂණයට යොමු වෙනවා. කොහොමද අධ්‍යාත්මික ශික්ෂණය ඇති කරන්නේ? මේ අධ්‍යාත්මික ස්වභාවයේ ලක්ෂණය තමයි ඇලීම, ගැටීම. ප්‍රධාන ලක්ෂණ දෙක, ඇලීම, ගැටීම. කැමැත්ත, අකමැත්ත, ප්‍රතික්ෂේපය, අනුමැතිය. පුජ්‍යලත්වයේ මැදි වුණු මිනිස්සෙකුට පුජ්‍යලයක් හැටියට ඔය දෙක කරනවා ඇරෙන්නට වෙන දෙයක් කරන්නට බෑ. එහෙමත් නැතිනම් ටිකක් උපේක්ෂාවකට පත් වෙලා පාඩුවේ ඉන්න ස්වභාවයක් තියෙනවා. ඒත් අර දෙකටම මැදිවයි ජීවත් වෙන්නේ. ඇත්තෙන්ම ඔබ ධර්මයෙන් සංඥා කළාට නිර්වාණය පිළිබඳව ධර්ම සංඥාවෙන් ඒ ධර්මය සංඥා කරන්න බෑ. නිර්වාණ ධර්මයේ සංඥා කරන්න බෑ. එහෙම කිව්වහම ඒක බෑයි කියලා අත්හරින්න නෙමෙයි තියෙන්නේ, ඔබ ඒ සංඥා කරන්න බැරි ධර්මයට පිවිසින්නේ කොයි ආකාරයටද කියලා කල්පනා කරන්න ඕන. එහෙමනම් අපිට කරන්න තියෙන එකම පිළිවෙල තමයි මේ ධර්මයට සම්බන්ධ වෙන්න සංඥා අත්හරින එක. සංස්කාර අත්හරින එක. විඥාණය අත්හරින එක. නාම රූප අත්හරින එක. සලායතන අත්හරින එක. කාලය අත්හරින එක. ඇලීම අත්හරින එක, ගැටීම අත්හරින එක, සියල්ල අත්හරින එකයි අපිට කරන්න තියෙන. වෙස්සන්තර රජ කෙනෙක් වෙන්න ඕන. අධ්‍යාත්මිකෝ වෙස්සන්තර රජ කෙනෙක් වෙන්න ඕන. බාහිරව වෙස්සන්තර රජ කෙනෙක් වෙලා නිවන් දකින්න බෑ. එහෙමනම් ඉතින් අර යාචකයෝ හිඟා කන අය වගේ අය නේද? ඒගොල්ලෝ මේ නිවන් දකින්න ඕනනේ. ඒතු නිවන් දැකලා නැහැනේ. එහෙම බෑ. මේ ශරීරේ පිළිකුල් කරලා නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ කාලේ යම් යම් අයට දුන්නා සොහොන් පිටෙන්නට වගේ ගිහිල්ලා කියලා දුන්නා. නැත්තේ නැහැ. හැබැයි ඒව අධික රාග රක්තයෙන් පිරිච්ච පාලනය කරගන්න බැරි රාගයෙන් දැවෙන මිනිස්සුන්ට තමයි ඒව දුන්නේ. එහෙම පාලනය කරගන්න බැරි දැඩි අධික තෘෂ්ණා අධික තණ්හා අධික මෝහ අධික රාග අධික චරිත තියෙනවා. එතකොට හොඳ වෛද්‍යවරයෙක් රෝග විනිශ්චයකට එන්නාසේ පුජ්‍යලයාගේ ස්වභාවය මේ ශාස්ත්‍රෝන් වහන්සේ හඳුනා ගන්නවා. හඳුනාගත්තට පස්සේ අනුපූර්ව ප්‍රතිපදාවන් අනුව මනස අවශ්‍ය අවශ්‍ය කරන ක්‍රමයට යා වෙනස් කර ගන්නට උදව් දෙනවා. එහෙම නැතිව අපි කවුරුවත් වඩහ ගන්න හොඳ නෑ. මේ හැම දෙයක්ම Tamanට පත්‍යං වෙන ගැළපෙන බේතක් කියලා නේද? දැන් අපිත් සමහර වෙලාවට ওই මෝඩ වැඩේ කරනවා. අල්ලපු ගෙදර එක්කෙනාට කැස්ස, එයාට ලියපු බෙහෙත බෙහෙතුණ්ඩු අරන් ගිහලා ෆාමසියෙන් අරන් ඇවිල්ලා බොනවා. එහෙම බිව්වහම අර යාට කක්කල් කැස්ස තියෙන්නේ, මෙයාට වෙන කැස්සක් තියෙන්නේ. ඉතින් ඒක කවදාවත් ගැළපෙන වැඩක් නෙමෙයි. විශේෂයෙන් Tamanට හැකියාවක් තියෙන්න ඕනේ යම් කිසි රෝග විනිශ්චයකට පත් වෙන්න. ලෙඩක් දුකක් පිළිබඳව වුණත් ඒක ගොඩාක් සාර්ථකයි. ඒක වෛද්‍යවරයට කීමේදී පහසුකම් ඇතුව කීමේදී වෛද්‍යවරයට උනත් තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. අන්න ඒ වගේ ඔබ දක්ෂයෙක් වෙන්න ඕන. ඔබේ චරිතය, ඔබේ ගුණය, ඔබේ ලක්ෂණය ඔබ පැහැදිලිව හඳුනා ගැනීමේ හැකියාව තියෙන කෙනෙක් බවට පත් වෙන්න ඕන. මම මොන වගේ කෙනෙක්ද, මට මොන වගේ ප්‍රශ්නද තියෙන්නේ, මගේ මානසිකත්වයේ ස්වභාවය මෙන්න මේකයි කියලා හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් අවුරුදු 100ක් ගොඩ ගහපු කුණු කන්ද, අවුරුදු 50ක් 60ක් ගොඩ ගහපු කුණු කන්ද එක දවසින් එක පාරට ඉවත් කරන්න ගිහිල්ලා අපහසුතාවයට පත් වෙන්න හොඳ නැහැ. ඒක ක්‍රමානුකූලව ක්‍රමවේදයක් තියෙනවා. ඇඳුමක වුණත් එහෙමයි. ඒක ක්‍රමවේදයක් තියෙනවා. අපි ඉස්සෙල්ලම කුණු ටිකක් පොඟන්න බාල්දියක දාලා තියන්න ඕන. නැත්නම් අපිට ඒක එකපාරට ඉවත් කරන්න බෑ. ඒ වගේම සිතෙහි මේ කුණු පෙඟවීමක් කරන්න ඕන. මනා හඳුනා ගැනීමක් කරන්න ඕන. ඒකට තමයි අපි කියන්නේ මේ ධර්මයේ බාලන්න ඔබගේ සිත, ඔබගේ නුවණ. එවිට අර කුණු ටිකක් පෙඟෙනවා, දෘෂ්ටි ටිකක් පෙඟෙනවා, සංකල්ප ටිකක් පෙඟෙනවා, බුරුල් වෙනවා. බුරුල් වුණාට පස්සේ ඔබට බොහෝම ඉක්මනින් සෝදා ඉවත් කරන්න හැකියාව තියෙනවා. නැත්තම් පුඤ්ජලය ළඟ මේ දෘෂ්ටි, මේ සංකල්ප හරියට ඝනට ඇලිලා තියෙන, හරියට ඇඳුමක තියෙන කහට වගේ. ඇඳුමක වදින කහටක් තියෙනවා සමහර ඒවා. ඒ බොහොම ඉක්මනින් වතුර පොඩ්ඩක් දාලා පිස දාපු ගමන් ඒක ඉවත් කරන්න පුළුවන්. තවත් කහට ටිකක් තියෙනවා, ඒක සබන් ටිකක් එකතු කරලා ඒක ඉවත් කරන්න පුළුවන්. හැබැයි තවත් කහට වර්ග තියෙනවා, එහෙම ඉවත් කරන්න බෑ. අපහසු වේව තියෙනවා, පැල්ලම් තියෙනවා. ඊළඟට අපි ඒව සමහර වෙලාවට ලොන්ඩ්‍රියට දාලා හරි විශේෂ කෙනෙකුට සෝදන්න දීලා හරි ඒක ඉවත් කරගන්නත් බලනවා. සමහර දේවල් තියෙනව පෙන්වතුනේ ඇත්තට මේ කහට පැල්ලම් ඉවත් කරන්නම බෑ. අපි ඒ ඇඳුම, ඒ ෂර්ට් එක ඉවතට දානවා. එහෙම වෙන අවස්ථාවක් නැද්ද? වෙනවා. ඔබ නම් අන්න ඒ වගේ කෙනෙක් වෙන්න එපා. තේරුණානේ? ඔබේ හිතේ තියෙන කහට පැල්ලම් අපි මේ සමාජයේ හිමයි ඉන්නවා. බෑ, බුදුහාමුදුරන්ටවත් බෑ ඒ කහට පැල්ලම අරින්. එහෙම බැරි දේවල් තිබුණා, බුදුහාමුදුරන්ටත් බෑ. තමන්ටත් බෑ. ඒ නිසා තමන් ඊටාම සැලකිලිමත් වෙන්න ඕන තමන්ගේ සිත පිළිබඳව. නමුත් අපි ක්‍රමානුකූලව උත්සාහවත් වෙනවා නම්, උපාය මාර්ග යොදා ගන්නවා නම් පුළුවන්. සාමාන්‍ය වොෂින් පවුඩර් වලට, සබන් වලට ඉවත් කරන්න බැරි නම් සමහර වෙලාවට අපි ඒකට තවත් ඉස්සරහට ගිහිල්ලා තද බල කැමිකල් එකක් යොදලා මේ කහට ඉවත් කිරීමට උත්සාහ කරනවා. අන්න ඒ වගේ අය දැඩිව ධර්මයේ තුල යෙදෙන්නට අවශ්‍ය කරනවා. දැඩිව අධ්‍යාත්මික පරිශ්‍රණයේ යෙදෙන්නට උවමනා කරනවා. දැඩිව ධර්ම කාරණු අවබෝධ කරගන්නට, දැඩි වීරියකින් අවබෝධ කරගන්නට අවශ්‍ය කරනවා. මොකද හේතුව තමන්ගේ තියෙන කහට පැල්ලම තදයි. තද නිසා ඉතාම හොඳ කැමිකල් එකක් යොදලා මේක ඉවත් කිරීමට උත්සාහ කරන්න ඕන. එතෙන්දී තමන්ට යම් ආකාරයක අර ඇඳුමටත් හානි වෙනවා. ඇඳුමත් හානි වෙලා තමයි එන්නේ. එතන වෙනව පැහැයක් ඒ කොටසෙත් අරගෙන තමයි අවසානෙ මේ වෙන්නේ. ඒ වගේ යම් ආකාරයේ අපහසුවෙන්ම කෙලස් දුරු කරගත් අයත් සාසන ඉතිහාසයේ ඉන්නවා. චක්කුපාල හාමුදුරුවෝ වගේ උත්තමයෝ එහෙම දැඩිව තමන්ගේ තිබුණු ක්ලේශ ධර්ම දුරු කරගත්ත, කොච්චර වීරිය යෙදුවද උන්වහන්සේ කියනවනම් ඇස් දෙක පිළිබඳවත් නොතකා වැඩ කරලා ඇස් දෙකත් අන්ධ වෙලා තමයි පස්ස බැලුවේ. එහෙමම අවශ්‍ය නෑ මේ පින්නතුන්ට අපි පැහැදිලි කරලා දෙන්නේ. ඔබ ධර්මයට කැමති නම් ඔබ ළඟ ඒ භාග්‍යවන්තකම තියෙනවා. ඔබ ධර්මයට කැමති කොයි ප්‍රමාණයද, ලෞකිකත්වයට කැමති කොච්චර ප්‍රමාණයක්ද කියලා හැමදාම කිරලා බලන්න. ඔබ තුල වැඩි බර, තරාදී වැඩි බර ධර්මයට තියෙනවද කියලා බලන්න. එහෙමනම් තමයි ඔබ ධර්ම පාර්ශවයේ ඉන්නේ, ආර්ය මාර්ගයේ ඉන්න කෙනා බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් අර වැස්සක් වහිනකොට හිවරට යනවා වගේ, අර මේ පියාසක් යටට යනවා වගේ ධර්මයට පැමිණෙනවා නම් ඒ ඇත්ත හැමදාම ඉන්නේ පාරේ ඇවිදවිද වැස්ස වහිනකොට විතරක් යනවා පොඩ්ඩක් හිවරට පීඩාවෙන් වලකින. ආයි පීඩාවෙන් වලකිච්ච ගමන්ම ඒගොල්ලෝ ආයි ආයේ සුපුරුදු විදිහේ ගමන. එහෙම පිරිසක් ඉන්නවා. ලොකු පීඩනයක් ඇති වුණාම එනෝ බහන භාවනාවට. එතකොට කාලය තිබ්බා. හැබැයි පීඩනේ සංසිඳිච්ච ගමන් ආයි කාලය නැහැ, හැමදෙරේ වෙලාව නැහැ. බනහන්න අවිදන් ස්වාමීන් වහන්සේ වෙලාව නැහැ. දැන් හොඳයි, මානසික රෝගේ හොඳයි, දැන් ප්‍රශ්නේ හොඳයි, දැන් වෙලාව නැහැ. අරක තිබ්බනම් වෙලාව තියෙනවා. එහෙම වෙන්න එපා. මදක් තමන්ගේ පිපාසයේ නෙවුණයි කියලා තමන්ට ස්ථීරසාර ජල මාර්ගයක් ලිඳක් තමන්ගේ නිවසේ තනා ගැනීම අත්හරින්න එපා. අද පිපාසයේ නෙවුණට තව ඉස්සරහට පිපාසය ඇති වෙන්න පුළුවන්. මෙලව විසඳුම ඔබට තිබුණට සාංසාරික විසඳුමත් ඔබ සපයා ගත යුතුයි මෙතනින්. ඒ නිසා ඒ සාංසාරික විසඳුමක් සපයා ගැනීම දක්වාම ඔබ ගමන් කරන්න ඕන. නිවන කියන්නේ මෙන්න මෙයයි කියලා දැනුමට පහළ වෙනවා. ඒ දැනුමට පහළ වුණාට ඒ සත්‍යයක් නොවේ. ඒ ඔබට ධර්මය දේශනා කරද්දී අහුණු තමන්ගේ සංකල්පය. ඒ නිසා තමන්ට මානසික සහනයකුත් ලැබෙනවා. ඒත් ඒ පූර්ණ සහනය නොවේ. මතක තියාගන්න, ජනාධිපති මැතිවරණයකදී නේද දිනන්න ලක්ෂයක් අඩු වුණත් එයා වැටෙන්නේ පරාජිත ගොඩේකට. ඈ 50,000ක් අඩු වුණත් එයා වැටෙන්නේ පරාජිත ගොඩට තමයි වැටෙන්නේ. දිනන්න නම් අනිවාර්යයෙන්ම ඒ අනිත් පැත්තට වැඩිපුර ජයග්‍රහණය තියෙන්න ඕන. ඒ නිසා ඔබ 99%ක් දිනු වුණත් ඔබ වැටෙන්නේ පරාජිත ගොඩට. ඒ නිසා ඔබ 100%ක් 100%110%ක් සංවර්ධනයේ විය යුතුමයි. තේරුණානේ? 100%110%ක් සංවර්ධනය වේ යුතුමයි ජයග්‍රාහී කියන මට්ටමට ඔබේ මනසපත් කරන්න. ඒ නිසා බොහෝම දෙනෙක් ඔන්න 80% දියුණු කරන් ඉන්නෝ මානසික සහනය හොඳයිනේ. ඊට පස්සේ ටිකක් කම්මැලි. ඒ ස්වභාවයමයි. ටිකක් සහනය ඇති වුණාම ඔන්න කම්මැලි වෙනවා. දැන් ඇතියි ලදපමණින් සතුට වෙන්නනේ කියලාද? ලදපමණින් සතුට වෙන්න එපා. කිසිසේත්ම ලදපමණින් සතුට වුණා නම් සිද්ධාර්ථ කුමාරයා ගීගේ අත්හැරලා යන්නේ අර ලදපමණින් සතුට වෙලා අර රාජමාලිගාවට වෙලා ඉන්නව දරුමල්ලුත් බලාගෙන. ලදපමණින් සතුට වෙන්නේ පයික ශාස්ත්‍රවරයෙක් ළඟ කිව්වා හා පඬිතකම් කරන්නේ නැතු ඔන්නෙ තියෙන භාවනාව කරගෙන ඉන්නෝ කියලා කිව්වහම ලදපමණින් සතුට වෙලා ඒ භාවනාව කරගෙන ඉන්න ඕන. නේද අපි ලංකාවෙත් තියෙනනේ තැන් තැන් වලට ගියාමනේ ආයි මොනෝද ඊට වඩා හොයන්නේ මේක පිළිගන්න මේක තමයි ඇත්ත කියලා කිව්වහම එයා ඉන්න තැනට වෙලා එහෙම ලදපමණින් සතුට වෙන්නත් එපා. ඊට පස්සේ අෂ්ඨ සමාපatti ඒ රූපාවචර අරූපාවචර ධ්‍යාන ලැබුවට පස්සේ ලදපමණින් සතුට වෙලා ඉන්න පුළුවන්. හරි ශෝක්නේ සනීපයිනේ. නෑ නෑ මට ලදපමණින් සතුට වෙන්න බෑ. මේ ලෝකේ හිතූ ආකාරයේ නෙවැරදි නම් හිතුවක්කාර වීම යහපත් කියලා ගත්ත එකම එක පළමු උත්තරීතරත්වය තමයි වාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හිතුවක්කාරයන් අතර පළවෙනි හිතුවක්කාරය සහ හිතුවාකාරයේ නෙවැරදිව නම් දැන් අපිටත් කියන හිතුවක්කාර වෙන්න එපා කියලා පොඩි කාලේ ඉඳලම කියනවා. මම ඕකට හොඳ වචනයක් කිව්වා. ඒ කාලෙම මම හොඳ වචනයක් කිව්වා. හිතුවක්කාර වුණත් කමක් නැහැ හිතුවාකාරය නෙවැරදි නම් කියලා. කාගත් ළඟ වචනේ තිබුණේ නැහැ. මම හදාගත්ත වචනයක්. නැත්තම් මේගොල්ලන්ගෙන් බේරෙන්න බෑ. මේගොල්ලෝ කියන්නේ හිතුවක්කාර වෙන්න එපා. අපි කියන විදිහම කරන්න කියලා. ඊට වැඩිය දෙයක් අපිට හිතන්න පුළුවන් නම් ඒක නෙවැරදි නම් හිතුවක්කාර වුණාටත් කමක් නැහැ. තියෙන ස්වභාවයට වඩා වෙනස් ස්වභාවයක් දියුණු ස්වභාවයක් ප්‍රාර්ථනා කරන කෙනෙක් තමයි මේ ධර්ම මාර්ගයේ ජයග්‍රහණය ප්‍රාර්ථනා කරන්නේ ලබන්නේ ඒකාන්ත වශයෙන්. අත්හරින්න සියල්ල. අපි කියන්නේ මෙන්න මේ දේ අත්හරින්න කියලා. ඔබට ගේ අත්හරින්න කියලා අපි කියලා නැහැ. දරුවෝ අත්හරින්න කියලා අපි කියලා නැහැ. වතුපිටි ඉඩම් කඩම් අත්හරින්න කියලා නැහැ අපි. සියල්ල යනු භෞතික සියල්ල නොවේ. කෙලෙස් තිබෙන්නේද භෞතිකව නොවේ. ඒ නිසා භෞතික දේවල් අතහරින්නම එපාමට වැඩක් නැහැ අතහැරීම. ඒවා ඔබ චාලිත්‍ර ධර්ම යුතුයකම් හැටියට වගකීම් හැටියට හිට මෙහෙට බෙදා ගැනීම පැවැරීම් කරගන්න. ඒක කිසිදු අදාළ තත්වයක් නැත අධ්‍යාත්මයට. ඒ නිසා භෞතික අතහැරීම කිසිම සම්බන්ධයක් නැහැ නිවනට. කවුද කියන්නේ? විවාහාරක නමින් ඇඹිලි පිටියේ ආනන්ද. ස්ථීරව කියන්නේ, තහවුරුව කියන්නේ. මොකද හේතුව? කෙලෙස් තියෙන්නේ භෞතික ව නොවේ ආධ්‍යාත්මිකවයි. නැති මිනිස්සුන්ට සමහර වෙලාවට මුකුත්ම අධීකතර කෙලෙස් තියෙනවා. සමහරට බොහෝ තියෙනවා. නමුත් කෙලෙස් නැහැ. කෙලෙස් ඒවට තියෙන ස්වභාවය අඩුයි. ඒ නිසා භෞතික දේ සමග නෙමෙයි ඒකේ තියෙන්නේ මානසික දේ සමගයි තියෙන්නේ. ඒ දෙක කිසි කතාවක් නැහැ. පැහැදිලිනේ? අතහරින්න සියල්ල. ඊට පස්සේ ඔබට මොනවද කරන්න තියෙන්නේ? සියල්ල අතහැරපු කෙනෙකුට මොනවද කරන්න තියෙන්නේ? එයාට තේන්නේ hina වෙවි ඉන්න පමණයි. බොහෝම ප්‍රීතියෙන්, බොහෝම සතුටෙන්, බොහෝම සෞම්‍යව, බොහෝම ප්‍රමෝදයෙන් සිටීමට පමණයි ඔබට තේන්නේ සියල්ල අතහැරේ කෙනෙකුට. මානසිකව අනිත් එක මේ යම් යම් දේවල් හොය හොයා අතහරින්න යන්න ඕනේ. දැන් අපි ඇනිච්ච නැති කටු අරන් දාන්න යනවද? ඇඟි ඇති වෙච්ච නැති තුවාල වලට බේත් දානවද? මෙතන ලැබෙන මේ පාර තුවාලයක් ඇති නැහැ. ඇති වෙච්ච තුවාලට බේත් දාලා සනීප කරන ඇනිච්ච කටු අයින් කරනවා මිසක් දැන් අපිට හඳුන්වලා දෙනෝනේ කෙලස් 1500 සමහරලාට ඒ කෙලස් අපි ළඟ නැහැ. ඒත් අපි ඒ කෙලස් ඉගෙන ගන්න ඕන. එහෙම අවශ්‍ය නැහැ. අපි හොරකම් කරන්නේ ඒ උනාට මෙන්න බන කියන අපිට හොරකම ගැන ඉතින් වැඩක් නැහැ නේ. අපිට අදාළ නැහැ නේ. අපි සුරාපානය කරන්නේ මෙන්න අපිට සුරාපානය කරන්න එපා කියලා බන කියන එක අපිට ගැළපෙන්නේ නැහැ. ඒකට අපිට අදාළ නැහැ. ඔය සපත්තුව නෙමෙයි අපිට ගැළපෙන්නේ. අපිට ගැළපෙන සපත්තුවක් අපි හොයා ගන්න ඕන. සියල්ල අතහරින්න, සියල්ල අතහැරියොත් ඔබට කරන්න තියෙන්නේ භාවනාව කුමක්ද, ප්‍රතිපත්තිය කුමක්ද, ප්‍රතිපදාව කුමක්ද, ක්‍රමවේදය මොකක්ද කියලා ඔබම බලන්න. සියල්ල අතහැරියොත් හොඳින් ඒ වචනේ තේරුම් ගන්න. සියල්ල සියල්ල අතහරිනවා කියන වචනට කලින් ප්‍රමුඛවම ඔබ තේරුම් කරගන්න සියල්ල යනු කවරක්ද, සියල්ල යනු මොකක්ද. සියල්ල අතහරපු කෙනෙක් කරන ක්‍රියාව කුමක්ද? කරන භාවනාව කුමක්ද? ඔක සාසන ධර්මයේ යෙදුන බ්‍රහ්මචර්යාව අවසන් කළා කියලා. බ්‍රහ්මචර්යාව අවසන් කරපු කෙනෙක් හැටියට ජීවත් වෙනවයි කියලා රහතන් වහන්සේ කෙනෙක්ව පෙන්වලා දෙන්න. බ්‍රාහ්මණචර්යා බ්‍රාහ්මණචර්යාව කියලා කියන්නේ මේ බ්‍රාහ්මණචර්යාව කියලා කිව්වේ මේ මානව ස්වභාවය, මානව ලක්ෂණ, ඈ ලෝකේ මෞංකාරයාගේ ගුණය. මහා බ්‍රහ්ම කියන්නේ මෞංකාරයනේ. ඕක අපේ අය අර බ්‍රහ්මචර්යාව කියලා වෙන මොකක්ද එකක් දාගෙන ඉන්න ඕක සාදපතින් නැතු ඉන්නේ කියලා නෑ. මේක පුළුල් අදහසක් තියෙන එකක්. බ්‍රාහ්මචර්යාව කියලා කියන්නේ මානව ස්වභාවය, මානව ලක්ෂණය. මේ ඕංකාරයා තුලනේ මම සිද්ධාන්ත ටිකනේ ඔය පවතින්නේ සියලු දෙනාලා. එතකොට මේ බ්‍රාහ්මචර්යා ලක්ෂණ සියල්ල අවසන් කළා අන්න රහතන් වහන්සේගේ ලක්ෂණය. ඒ කියන්නේ ලෝව මෞංකාරයාගේ ක්‍රමවේදී පැවැත්ම සියල්ල අවසන් කරපු කෙනෙක්. නැත්තම් මෞංකාර ස්වභාවී ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ පහළ වුණු මානව ලක්ෂණයන් තුල ඉන්න පුළුවන්. මානව ලක්ෂණය. මානව ලක්ෂණ අවසන් කර කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ සියල්ල අත්හැරි කෙනෙක්. මාරේ කියනවා ඔබ සටන් කරන්නේ කොහමද? ඔය සියල්ල මගේ. ඔබ මට යටත්. ඔබට හැකියාව තියෙන්න ඕන. හරි, ඔබේ සියල්ල ඔබ ගන්න. මම ලෝ අත්හරින්නේ නැසෙන ලෝකය ස්ථීර කරන කෙනෙක් නෙවෙයි මම. අනියත ලෝකේ නියත කරගන්න කෙනෙක් නෙමෙයි මම. අනාත්ම ලෝකේ ආත්ම කරගන්න කෙනෙක් නෙමෙයි මම. මම ඊටාම පැහැදිලිව යථාවාදීව අනිත්‍ය දුක්ඛ අනාත්මේ පිහිටන කෙනෙක්. දුකේ පිහිටනවා කියලා කියන්නේ දුක්ඛ සත්‍ය අවබෝධ කරනවා කියලා කියන්නේ දුකටපත් වෙනවයි කියන එක නෙමෙයි. දුකට හේතුකාරක සියල්ල ඉවත් කරනවායි කියන එක. දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්නවා කියලා. අනාත්මය අවබෝධ කරගන්නවා කියන්නේ අනාත්මය පිහිටනවායි කියන එක නෙමෙයි. අනාත්ම වූ සියල්ල අත්හරිනවා කියන එක. අනිත්‍ය අවබෝධ කරගන්නවා කියලා කියන්නේ අනිත්‍ය කියලා දෙයක් මවාගෙන සංකල්ප කරගෙන ඉන්න එක නේ. අනිත්‍ය සියල්ල අත්හරිනවා කියන්නේ ඔබ අනිත්‍ය නම් අනිත්‍ය සියල්ල අත්හරින්න, දුක නම් දුක් සියල්ල අත්හරින්න, අනාත්ම නම් අනාත්ම සියල්ල අත්හරින්න. අත්හරින්න දීපු දේ ඇයි ගන්නෙ? අත්හරින්නයි මේ හැමදේම දුන්නේ. දැන් මේ සියල්ල අත්හැරපු කෙනෙක් බවට පත් වෙනවා. සියල්ල අත්හැරපු කෙනෙක් ළඟ මොනවද තියෙන්නේ? ඔරුවත් අත්හල කෙනෙක්. ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්මත් එයා ළඟ නැහැ. ධර්මයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. ආර්ය අෂ්ටාංග මාර්ගෙත් එයා ළඟ නැහැ. දැන් මේක තේරුම් කරගන්න. චතුරාර්ය සත්‍යයක් නැහැ, ආර්ය ශ්‍රාංග මාර්ගෙත් නැහැ, තිරක්ෂණයක් නැහැ. ඒ ඔක්කොම ඔරුව. ඒ සියල්ලම ඔරුව. ඔරුවත් අත්හැර යන කෙනා තමයි සියල්ල අත්හැර කියලා කෙනා බවට පත් වෙන්නේ. ඔරුවත් අත්හැරපු කෙනා තමයි සියල්ල අත්හැරපු කෙනා බවට පත් වෙන්නේ. ඔරුවත් අත්හරින්න. දැන් බලන්න මේ වෙනකොට ඔබ කොතනද සිටින්නේ කියලා. ඉක්මනින්ම සියල්ල අත්හල කෙනෙක් බවට පත්වන්න. මානසික ස්වභාව සියල්ල අත්හල, චින්තන ස්වභාව සියල්ල අත්හල, දර්ශනය, ඥානය, ගුණය වේදනාකාරී කිසිවක් හදවතේ ඉල්ලාගෙන බලන කෙනෙක් නෙමෙයි. වේදනා නැතිව බලන්නේ. අල්ලාගෙන බලන විටයි වේදනා. අතහැරීමෙන් බලන විට වේදනාවක් නැත. අතහැරීම යනු සියල්ල අතහැරීම මිසක් කොටසක් අතහැරීම නොවන වග නිතරම මතකයේ තබා ගන්න. නැත්තම් ඔබ අර පරණ පුරුද්දට ගැටීම පුරුදු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා නිතරම මතකයේ තබා ගන්න සියල්ල සියල්ල. මේකට වචන ගොඩක් වුවමනා නෑ මේ දේ තේරුම් ගන්න. සූත්‍ර ගොඩකින් මේක තේරුම් ගන්න දෙයක් නෑ. හැම සූත්‍රේම දේශනා කරේ එකම ධර්මයක්, එකම රසයක් තියෙන එකම ධර්මයක්. මේක තේරුම් ගන්න බෑ ධර්ම අවබෝධය නැති කෙනෙකුට. එයා හිතන්නේ මෙතන සූත්‍ර ගොඩක් තියෙනවා කියලා. ධර්ම ගොඩක් තියෙන, ධර්ම ගොඩක් නෑ. එකම ධර්මයයි හැමතැනම බුදුහාමුදුරුවෝ දේශනා කළේ. එකම ධමය එම දාම දේශනා කරේ. මා දේශනා කරවා නම් දේශනා සිය ගානක් දහස් ගානක් එකම බණයි හැමදාමම කියලා තියෙන්නේ, දේශනා කරලා තියෙන්නේ. සමහර හැමදුරන වෙනස් වගේ බණ කියලා හිතාගෙන කියන සමහර අය වෙනස් බණ තමයි කියලා අහනවා. ඒවා ඒ දැනුම පාර්ශවයෙන් එහෙම දේවල් වෙන්න පුළුවන්. නැත්නම් ලෝකෙ දහම් ගොඩක් නේ, එකම දහමයි තියෙන්නේ. ඒ දහම ගැනමයි හැමදාම හැම වචනකෙම කතා කරන්නේ. වෙන දහමක් ගැන කතා කරන්නේ නේ. උපත පැවැත්ම මරණය නැති තැනකටපත් වෙනවා. නිවැරදි විදියට තමන්ගේ නුවණ සතිය සමාධිය ඍජු කරොත් තමන්ගේ අධ්‍යාත්මය ඔබ උපත පැවැත්ම මරණේ නැති කෙනෙක් බවට පත් වෙනවා. උපත නැත්තම් පැවැත්ම නැත්තම් මරණේ නැත්තම් ඔහු කවුද, ඇය කවුද, එය කුමක්ද? මෙහෙම වෙන්න ඕන කියලා දෙයක් නැහැ. මෙහෙම වෙන්න ඕන කියලා දෙයක් නැහැ. දැන් වලාකුලක් අහසේ පාවෙනකොට මෙහෙම වලාකුල පාවේවා කියලා එයා හිතනවද? එහෙම නෑ. අන්න ඒ වගේ වෙන්න. ජලය ගලා බසිනකොට මම මේ මාර්ගයෙන් මේ තැනට ගලා බසීවා කියලා හිතන්නේ නෑ. අන්න එතනයි සහනය තියෙන්නේ. යම් තැනක මෙසේ නොවේ මෙසේ වේවා කියලා සිතූ තැන එසේ නොවන විටයි දුක හටගන්නේ. ඔබේ අධ්‍යාත්මික වේගයේ අවසානය තියෙන්න ඕන. දිවීමේ අවසානය තිබෙන්න ඕන. සටහන් කරන්න ඕන ඔබ. අධ්‍යාත්මික ග්‍රහණයේ අවසානය සටහන් කරන්න ඕන. අධ්‍යාත්මික ගැටීමේ අවසානය සටහන් කරන්න ඕන. ඉබේ කෙරෙන ස්වභාවයක්වත් තමන් සිතාමතා කරන ස්වභාවයක්වත් නැත. ඒ නිසා කරන්නේ කරවන්නේ නැත. ක්‍රියා කරවන්නේ නැත කියන තැනට ඔබපත් වෙන්න ඕන. ක්‍රියා කරවන්නේ ඇත කියන තත්ත්වයට පැමිණියොත් ඒ ක්‍රියාවේ වගකීම ඔබ ලබා ගන්න ඕන. උදාහරණයක් ගත්තොත් අපි බස්රියක ගමන් කරනවා වගේ. බස් එකේ නැග්ගා, ඉතාලම වඩින බස් එකක් නේ. අපි ආසනයක වාඩි වුණා, අදාළ තැනින් ගිහිල්ලා මුදල් දීලා බැහැස්සා. අපිට ආයේ ඒ පිළිබඳව කිසිම සම්බන්ධයක් නැහැ. ඒ ගැන අපි හිතා බලන්නේ යන්නේත් නැහැ. ඇයි ඒ ග්‍රහණය කර නොගත් නිසා? ඒ වගේම මේ මානසිකව පවතිනා වූ මානසික ස්වરૂප අපි ග්‍රහණය නොකරන තැන වේදනාව අඩුයි, පීඩාව අඩුයි, චංචල බව අඩුයි. ඒ පීඩනයන් තුලින් සිතුවිලි මවන ස්වභාවය අඩුයි, සිතුවිලි මැවෙන ස්වභාවය අඩුයි. එයාලඟ සංසුන් මනස, නිසල මනස ස්වභාවයක් හැටියට පවතිනවා. අත්හරින්න හේතු නොදක්වා අත්හැරීම හෙවත් සියල්ල අත්හැරීම. හේතු දැක්වොත් සියල්ල බවට පත්වන්නේ නැහැ, ඒ ගැටීමක් බවට පත්වෙනවා. හේතු දැක්වොත් ගැටීමක්. දැන් මෙන්න මේක කුණු ගඳ ගහනවා කියලා අයින් කරොත් ඒක ගැටීමක්. මේක අවලස්සනයි කියලා ඉවත් කළොත් ඒක ගැටීමක්. ඒ නිසා තමයි අද බෞද්ධ භාවනාව තුළ ලොකු වරදක් වෙලා තියෙනවා. ඒ වරද තමයි හේතු දක්වා අතහැරීමක් පුරුදු කරලා තියෙනවා. ඒ පුරුදු කිරීම නිසා මිනිස්සු ඉතාම ගැටෙන කෙනෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ චේතනාව අනුව හරි වැරද්ද තෝරගන්න තැන පෙන්නවා. නමුත් අපි යම් යම් දේවල් කොටස් වැරදි වැරදි වැරදි වැරදි වැරදි කියලා කොටස් වශයෙන් ලෝකේ ආගම් වරදවල් පටවන්න පුරුදු වුණා. ඒ නිසා සියලුම මිනිසුන්ට යම් කිසි ආපදාවක් වෙලා තියෙනවා. ඒ නිසා අපි කවුරුත් සැලකිලිමත් වෙන්න ඕන. හේතු නොදක්වා අතහරින්න. දැන් සිතුවිලි මේ සිතුවිලි මම අත්හරින්න ඕන, සිතුවිලි නැතුව ඉන්න ඕන. එහෙම කෙනෙක් හිතනවා. ඒක හේතුවක්. හේතු දක්වා අතහරින්න. මොකද මේ සිතුවිලි කරදරයක්, සිතුවිලි නැතුව මට පවතින්න ඕන. එතකොට මේ හේතු දක්වා අතහරින්න බෑ. මොකද හේතුව යාම දන්නේ නැතුව යා සිතුවිල්ලකයි පැටලෙන්නේ, සිතුවිලි අත්හරින්න කියලා. දැන් රණ්ඩු කරගන්න මිනිස්සෙක් එනවා. ඒ මිනිස්සයත් එක්ක බැනගන්න ගියාම, රණ්ඩු කරගන්න ගියාම අපිට ඒ රණ්ඩු කරන කෙනාව අත්හැරලා යෑමේ හැකියාව ලැබෙනවද? නෑනේ. ඒ රණ්ඩු කරන කෙනත් එක්කම තවදුරටත් එතන රැඳී ඉන්නට සිද්ධ වෙනවා. එහෙම නැත්තම් හේතු තියාගෙන යනවා. හේතු තියාගෙන ගියොත් ආයි මොකද කරන්නේ? ආයි දවසක හමු වෙලා ඒකට උත්තරයක් දෙන්න ඕන කියලා කල්පනා කරනවා. එහෙම නැතුව එහෙම රණ්ඩු කරගන්න ආපු වෙලාවක මිනිස්සේ තව එක්කෙනෙක් එහා ඉඳලා කියනවා, මහත්ය ගණන් ගන්න එපා, ඒ මිනිස්සයට පිස්සු. හා ඇත්තද? එයාට පිස්සු වෙන්නේද? ඔව්. ආනේ කියලා අනේ එන හේතු දක්වන්නේ නැතුව මුකවත් නැතුව ආයාට පිස්සු කියලා තැහැරලා යනවා. ඒක පිස්සු කියන හේතුවේ. ඒතකොට හේතුවක් පස්සේ අරගෙන ඇවිල්ලා දකින්න නෑ. දැන් මේ සම්මුති වශයෙන් සාමාන්‍යයෙන් අත්හැරලා යන ලක්ෂණය. එහෙම නැත්තම් ගණන් ගන්න නැතුව ඒක අත්හැරලා යනවා. ඒ වගේ හේතු නොදක්වා අතහරින ක්‍රමවේදයක් තමයි බුදුහාමුදුරුවෝ කියලා දුන්නේ. ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව ඔබ විවෘත වන්න, ඔබේ මනස විවෘත කරන්න, ඔබේ මනස ස්වභාවයෙන්ම මොකද වෙන්නේ? ස්වභාවයෙන්ම නිසල වෙනවා, ස්වභාවයෙන්ම සංසුන් වෙනවා. ස්වභාවයෙන්ම තැම්පත් වෙනවා. ඔබේ මනස සංසුන් වන්නේ නැත්තේ ඔබ සංසුන් කරන්න උත්සාහ කරන නිසාමයි. ඔබේ මනස හැදෙන්නේ නැත්තේ ඔබේ මනස හදන්න ඔබ උත්සාහ කරන නිසාමයි. ඔබට සැනසීමෙන් ඉන්න බැරි ඔබ සැනසෙන්න උත්සාහ කරන නිසාමයි. ඔබට සැප විඳින්න බැරි ඔබ සැප විඳින්නට තියෙන කෑදරකම නිසාමයි. මේ ලෝකේ සැප විඳීමට කෑදරම සත්වයා කවුද? මිනිස්සයා. හැබැයි වැඩියෙන්ම දුක් විඳින සත්වයා කවුද? මිනිස්සයා. ඒ වුණාට අර කුරුල්ල එහෙම සැප විඳින්න කියලා ලොකු කෑදරකමක් නැහැ. ඒ වුණාට හරිය නිදහසේ හරිය ලස්සනට ඉන්න, වීසා නැතුව රටකට යන්න පුළුවන් එකම සත්තු జాතියනේ. නේ? මිනිස්සු වෙච්ච අපිට එහෙම යන්න බෑනේ. දහසකුත් සාධක ඉදිරිපත් කරන්න වෙනවා. බලන්න මේ සතාට එච්ච දෙන්නේ සැප විඳීමට කෑදරම සත්වයා දුක් විඳින පළවෙනි සත්වයා බවට පත් වෙනවා. එහෙමනම් ඇයි ඒ සියල්ල අත්පත් වෙන්නේ? මේ පුජ්‍යලයා ළඟ තියෙන තණ්හාව නිසාමයි, තෘෂ්ණාව නිසාමයි. දැන් භික්ෂුන් වහන්සේ කෙනෙක් හැරෙන්න මම තණ්හාව තෘෂ්ණාව ඔය මහා එළවගෙන යන තරඟ කරන වාද කරන ඒ දේවල් වලින් ඈත් වෙලා පාඩුවෙන් වැඩ ඉන්නවා. ඉතින් එතනම තමයි සුවේ තියෙන්නේ. එතනම තමයි තමන්ට සැනසෙල්ල තියෙන්නේ. එතනම තමයි තමන්ට ධනෙ තියෙන්නේ. ඒ නිසා සැනසීම ඇත්තේ එතන නොව, මා සිටින තැනයි, මෙන්න මෙතනයි. කවුරු හරි කෙනෙක් අර එතන කියලා කොයි හරි ඈතක් තියෙනවා. ඒකෝ ඒ ඈත හොයාගෙන යන්න උත්සාහ කරනවා. එහෙම නෙමෙයි මෙන්න මෙතනයි සැනසීම තියෙන්නේ. මෙතන මම මෙතනින් සතුට වුණොත් මගේ හැම අනාගතයක්ම වර්තමානයක්ම වන නිසා, හැම අනාගතයක්ම වර්තමානයේ සූපත් නිසා වර්තමානයේ සූපත්. ඒ නිසා වර්තමානයේ සූපත් වූ එකම පමණයි අනාගතයේ සූපත්ව වාසය කරන්නේ. නැත්තම් හැමදාම අනාගතයේ ඉදිරියෙන්ම පවතිනවා, වර්තමානයේ හැමදාම සජීවීව පවතිනවා. ඒ නිසා සජීවී දහමක් ඔබ තුල තියෙන්න ඕන. වීණාවක මිහිරි නාදය මතු කරගන්නාසේ ඔබගේ නුවණ නැමැති ඒ මහා ප්‍රඥා අවදි කරගෙන, ඒ මහා නුවණැත්ත අවදි කරගෙන, ඒ ආලෝකය අවදි කරගෙන තමන්ගේ හදවතේ ලස්සන සොරය මතු කරගන්න. දෙන්නානේ වීණාවකේම ලස්සන ස්වරයක් මතු කරගන්න පුළුවන් කමක් නැහැ. හා නොදන්න කෙනෙකුට හරි ගොරහැඬි අහගෙන ඉන්න අපහසු හඬක් තමයි මතු වෙන්නේ. ඔබ වීණාවක් වයලා තියෙනවා නම් දවසක් හරි තේරෙයි, ක්‍රමයක් නැතුව, තාලයක් නැතුව, රටාවක් නැතුව එය නාද කරොත් එහෙම හරි අප්‍රසන්නයි. එනිසා ධර්මයට අනුකූල වූ, අනුගත වූ ස්වરૂපයෙන් තමන්ගේ සිතෙහි හඬ මතු කරා. මෙතන අනක් නෑ, මෙතන බණක් නෑ. ඇත්තෙම මම ඔබට ක්‍රියා කරන්න කියලා කිසිවක් කියලා නෑ. මෙන්න මේ දේ ක්‍රියා කරන්න කියලා කිසිවක් කියලා නැහැ. මා හැමදාම මතක් කරන්නේ ක්‍රියාව සංසිඳවන්න. හැමදාම කියන්නේ ක්‍රියාව සංසිඳවන්න. ඒක භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා, කම්ම නිරෝධාය සංවත්තති. ක්‍රියාව සංසිඳවන්න. නතර වෙන්න, ඔබ නතර වන්න, ක්‍රියාව සංසිඳවන්න. කොහොමද ක්‍රියාව සංසිඳවන්නේ කියලා ඒකටත් මගෙන් ක්‍රමයක් අහයි. අන්න එතන තමයි නිවැරදිව ඥානය නොපිහිටී බව අපිට ප්‍රකට කරන තැන. ක්‍රියාව සංසිඳවීමට තව ක්‍රමයක් නැත. නිසා නිවන් දකීමට ක්‍රමයක් නැත. ක්‍රමය ඉක්මවීමයි, ක්‍රියාව ඉක්මවීමයි නිවීම, සැනසීම, සංසුන් බව ඇති කරගන්නේ. බය නැතුව ධර්මය අවබෝධ කරගන්න අවශ්‍ය නම් උපතක් අධිෂ්ඨාන කරන්න. මට මේ වගේ වෙන්න ඕන කියලා ඔබේ සංස්කාරය තෙන්ට රැස් වෙනවා. ඒ සංස්කාර මත ඔබේ සසර සකස ගන්න පුළුවන්. අවශ්‍ය නැත්තම් සසරක් මට අවශ්‍ය නැහැ, මෙතනින් මම දිය වෙලා යනවා කියලා අදිෂ්ඨාන කරන්න, මෙතනින්ම අවසන් නොවුණත් එතනින් එහාට හරි ගිහිල්ලා ඒවා ක්‍රමානුකූලව අවසන් වෙලා මේ විශ්වයේ නැවත නූපදින කෙනෙක් බවට පත් වෙයි. එනිසා මග්ගා මග්ග ඥාන දර්ශනේ හරියට තේරුම් කරගත්තට පස්සේ එයා විමුක්ති මාර්ගයත් සාංසාරික මාර්ගයත් මනාව හඳුනා ගන්නවා. ධර්මයේ දුටු කෙනෙක්ම තමයි, සම්මා දිට්ඨික කෙනෙක්ම තමයි බෝසත් කෙනෙක් බවට පත් වෙන්නේ. බෝසත්කම තුළ ධර්ම අවබෝධය තියෙනවා. අවබෝධයත් එක්ක බෝසත්කමේ පාරමී පුරණ කෙනාට සසර දුක්බර වෙන්නේ නැහැ. මොකද පීනන්න දැනගෙන ගඟට පයින්න කෙනාට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. පීනන්න දන්නේ නැතුව ගඟට වැටුනහම තමයි ප්‍රශ්නේ. දැනගෙන ගිනි පාගන කොටත් ප්‍රශ්නයක් නෙමෙයි නේද? ඔය ගිනි පාගනවා කියලා එකක් කරන්නේ. ක්‍රියාව සංසිඳවන ක්‍රියාව. ක්‍රියාවෙන් තොරව ඥානයක් පහළ කරගන්න පුළුවන් නම් ඒකට කියන විමුක්ති ඥානය. විමුක්ති ඥාන දර්ශනය කියලා කියනවා. ක්‍රියාවෙන් තොරව පහළ කරගන්නවා ඥානය. කර්මකාරකයට වැටෙන්නේ නැතුව පහළ කරගන්නවා ඥානයක් සිතක්. කාලයට හසු වෙන්නේ නැතුව එයා කාලෙන් ඉවත් වෙලා මේ ලෝකයේ දිහා බලනවා, අකාලික ධර්මයෙන් බලනවා. අකාලිකෝ ධම්මෝ, අකාලිකෝ බලන්න මේ ලෝකයේ දිහා කාලයෙන් බලන්නේ නැතුව, මිනුම් දඬු වලින් බලන්නේ නැතුව. ටයිම් වලින් බලන්නේ නැතුව. පුජ්‍යලේ කැටියට බලන්නේ නැතුව. කෙනෙක් කියන්න පුළුවන්, ඉතින් මට බෑනේ පුජ්‍යලේක් නැතුව හැටියට බලන්න, මම පුජ්‍යලේක්නේ. ඒක ඇත්ත. ඔබ පුජ්‍යලේක් හැටියට සිටිනාම ඔබට පුජ්‍යලේක් හැටියට බලන්න බෑ. හැබැයි ඔබ කල්පනා කරලා බලන්න ඕන, මම පුජ්‍යලේක් හැටියට කියලා අරගෙන තියෙන්නේ හැබැයිම පුජ්‍යලේක්ද කියලා. පුජ්‍යලේක් හැටියට මම අරගෙන තියෙන්නේ පුජ්‍යලේක් නොවේ. පුජ්‍යලේක් හැටියට මම අරගෙන තියෙන්නේ බොරුවක්, අවිද්‍යාවක්, මෝඩකමක්, රැවටිච්ච ස්වභාවයක් පමණයි. ඒ කියන්නේ මැණික් ගලක් කියලා වීදුරු කෑල්ලක් අරගෙන, ජලය කියලා මිරිඟුවට රැවටිලා, හරයක් ඇති ගහක් කියලා කිහිල් ගහක් කඳ තියා කර තියාගෙන යනවා. බලන්න එවිට ඔබ පුජ්‍යලේක් හැටියට අරගෙන තියෙන්නේ කුමක්ද කියලා. පුජ්‍යලේක් හැටියට ඔබ යමක් අරගෙන සිටිනවා නම් ඔබේ අවිද්‍යාව, ඔබේ අඥානකම එතනින් අඳුනගෙන ඒ පුජ්‍යලත්වය බැහැර කරා. ඒ දිය කර හරින්න. සද්ධර්මය පින්නතුනේ හරියට සපේනවා කියලා කියන්නේ අයිස් කැටයක් තමන්ගේ ඒ වළඳට දාලා ඒ වළඳ තියෙනවා ගෑස් කුකර් එක උඩින් තියෙනවා. තිබ්බහම යටින් ගින්දර සපේනකොට මොකද වෙන්නේ? අර අයිස් කැටය දිය වෙනවා. දිය වෙලා තවත් අපි හොඳින් ගින්දර සපේනකොට මොකද වෙන්නේ? වාෂ්ප වෙලා ගිහින් අවසානයේ වළඳ පමණක් ඉතුරු වෙනවා. ඔබේ අවිද්‍යාවෙන් සැකසුණු මනසටත් මම හිතන්නේ හොඳ අර ගෑස් කුකර් එකක් වගේ එකක් තමයි මේ ධර්මය කියන්නේ. මේ ධර්මයේ සපයනකොට අර අවිද්‍යාව නැමැති ඝන බලය මෘදු බවට පත් වෙලා ඊළඟට වාෂ්ප බවට පත් වෙලා යනවා. තේරුණානේ? මේ වාෂ්පයක් මේ වායු සංකලනයක් ජලය බවට පත් වෙනවා. ඊ ජලය තමයි ඝන අයිස් කැටයක් බවට පත් වෙනවා. ඒකෙන් මිනිස්සුන්ට හානිකර තත්ත්වයක් වුණත් ඇති කරන්න පුළුවන්. ගල් ගෙඩියක් වගේ වැදුනොත් ඔළුව පැලෙන්න පුළුවන්. ඒත් ඒ කායි නැවත දිය වෙනවා. නිවන්ත දියවීමෙන් ද්‍රව බවට සහ වාෂ්ප බවට පත් වෙලා හොයාගන්න බැරි වෙනවා. හොඳයි අපිට කියන්නේ ජලයේ ටිකයි හොයාගන්න පුළුවන්ද කියලා. ඒ අයිස් කැටයක් මේ වළඳක දාලා රත් කළාට පස්සේ ඒ වාෂ්ප වෙලා ගියාට පස්සේ ආයේ ඒ අයිස් කැටය එකතු කරන්න පුළුවන් කමක් නැහැ. රහතුන් වැඩ ඉන්නේ කොහේද කියලා අහනවා. බුදුහාමුදුර හරව අපූර්වට පැහැදිලි කළා. ළඟ තියෙන පහන අරගෙන ඇවිල්ලා මෙහෙම කළා නිවල. මෙන්න මේ පහන් දැල්ල කොහෙද ගියේ? අන්න එහි තමයි රහතුන් වැඩ ඉන්නේ කියනවා. ඒ රහතුන් කියන්නේ මේ බාහිරව වැඩ ඉන්න තැනක් ගැන කතා කරනව නෙමෙයි. මේ අධ්‍යාත්මිකව පවා මේ රහතන් වහන්සේ කෙනෙක් කුමන අරමුණක් ඇති කරගෙන, කුමන පදනමක් ඇති කරගෙන, කුමන සංඥාවක් මුල් කරගෙන, කුමන ධර්මයක් මුල් කරගෙන ඉන්නවද කියන එකයි ඒ ඇවිල්ලා ඒ කුමාරයා බුදුරජාණන් වහන්සේගෙන් විමසුවේ. රහතුන් කොහෙද වැඩ ඉන්නේ කියලා. එතකොට සමහර අනිත් ආගම් වලට ගිහිල්ලා අහුවාම ඔබේ ශ්‍රාවකයෝ කොහෙද වැඩ ඉන්නේ කියලා ඒගොල්ලෝ කියන්නේ පළවෙනි ධානයේ වැඩ ඉන්නෝ, දෙවෙනි ධානයේ වැඩ ඉන්නෝ, හතරවෙනි ධානයේ ඉන්නෝ, නේව සංඥා නාසඤ්ඤාතනේ වැඩ ඉන්නෝ කියලා කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ළඟට ආවහම බුදුරජාණන් වහන්සේ දුන්න උත්තරය මේක. මොකද්ද? පහන් දැල්ල නිවී ගියා. ඒ නිවී ගියාම මේ පහන් දැල්ල පවතින්නේ කොහේද? අන්න එතන තමයි වැඩ ඉන්නේ. දැන් පහන් දැල්ල ගියපු තැන සංඥා කරගන්න ඔබට පුළුවන්ද? බෑනේ. එහෙමනම් රහතුන් වැඩ ඉන්න තැනත් සංඥා කරන්න බෑ. එහෙනම් අපි කොහොමද කරන්නේ? ඔබේ සංඥාව ඔබ නිරෝධ කරගෙනමයි ඒක බලන්න ඕන. ඔබට ඒක ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් දකින්න මිසක් ඔබේ ඥාණයෙන් ඒක දකින්න බෑ. ප්‍රත්‍යක්ෂතාවයෙන් දකින්න මිසක් ඔබේ ඥාණයෙන් එතන දකින්න බෑ. දැන් රහතුන් ප්‍රත්‍යක්ෂ කරගන්නවා මිසක් නෝනින් දකින්න බෑ. ඒකනේ මේක ප්‍රත්‍යක්ෂ කරන ධර්මයක් කියලා කියන්නේ. නේද? දැන් මම උදාහරණයක් වශයෙන් කිව්වොත් මේක හරි මේක හරි සීතලයි කියලා මම කිව්වොත් මේ මගේ අතේ තියෙන මේ රිමෝට් කන්ට්‍රෝල් එක ඇතර එක නෝනින් දකින්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. මට දැනෙන දේ ඔබ කොහොමද ඒක නෝනින් දකින්නේ? ඔබට මේක බලන්න පුළුවන් ඔබට ඒක දැනෙනවද කියලා. ඒ නිසා ප්‍රත්‍යක්ෂ කරගන්න තියෙන දේක් නෝනින් දකින්න බෑ. ඒ නිසා බොරුවට නෝනින් දකින්න උත්සාහ කරන්න එපා. ප්‍රත්‍යක්ෂ කරගන්න. ප්‍රත්‍යක්ෂ කරනවා කියන්නේ දැනගන්නවා කියන එක නෙමෙයි. හඳුනගන්නවා කියන එක නෙමෙයි. අවබෝධ කරගන්නවා කියන එක නෙමෙයි. අධ්‍යාත්මික වෙනසක් ඇතිවීමෙන් තමන්ට ඇතිවන මානසික සහනය සැහැල්ලුව. නිවන තියෙන්නේ මෙන්න මේ මොහොත. මේ මොහොතට එන්න බැරි කම නිසා තමයි ඔබ හැම මොහොතෙම දුක් විඳින්නේ. නිවන තියෙන්නේ මේ මොහොතේ. ඔබට මේ මොහොතට එන්නට නොහැකි කම නිසා තමයි ඔබ හැම මොහොතෙම දුක් විඳින්නේ. මේ මොහොත කියන දේ කොයි වගේ එකක්ද කියලා පින්නතුන් දන්නවද? මේ මොහොත කියලා කියන්නේ වචනෙන් කියන්න බැරි තරම් දෙයක්. මේ කියන වචනේ මේ කියලා උච්චාරණය සිද්ධ වෙනකොටම මේ මොහොත කෝටි වාරයකින් ඈතට ගිහිල්ලා. එක උදාහරණයක් කියන්නේ මේ මොහොත කියලා කියන්න ඕනේ. මේ කියන වචනේ හඬ භාගයක් විවර වෙන විටම මේ මොහොත කෝටි වාරයකින් එහාට ගිහිල්ලා. එහෙමනම් අපිට මේ මොහොත කියන එක හඳුනගන්න හැකියාව තියෙන්නේ මේ කියන ඈ කොම්බුවවත් නැතුව මයන් එන්නත් කලින් ඉස්සෙල්ලා වචනේ එන්නට ඉස්සෙල්ලා අඳුනගන්න ඕන මේ මොහොත. වචනේ අක්ෂරේ මතුවෙන්න කලින් තියෙන්නේ මේ මොහොත. තේරුණා? මේ කියන අක්ෂරේ මතුවෙන්න කලින් තමයි මේ මොහොත තියෙන්නේ. දැන් මේ කියන ධර්මය ගොඩාක් අය තේරෙන්නේ නැහැ කියන්නේ ඇයි? එයාගේ සංඥාවට ගන්න බෑ. මේක සංඥා නිරෝධ ගමනක්. සංඥාවලට ගන්න අයට නෙමෙයි මේ ධර්මයේ තියෙන්නේ. සංඥාව නිරෝධ කරගන්න කැමති අයට. මේ ධර්මයේ තේරෙන්නේ නැහැ කියලා අතහරින අය කියන්නේ එයාගේ විඥාණයට ගන්න බෑ. පෙරහැපු ධර්මයක් එක්ක ගන්න බෑ. පුබ්බේ අනුස්සුතේසු ධම්මේසු පෙරහැපු නැති ධර්මයක්, අමුතු ධර්මයක්. ඒ නිසා විකෘතිය. එයාගේ විඥාණයට මේක ගැලපෙන්නේ නැහැ. මේ ධර්මයේ අවශ්‍ය කරන්නේ විඥාන නිරෝධය කරන අයට. අර තේරෙන්නේ නැහැ කියන එයාගේ සංඥාවට ගන්න බෑ. එයාගේ නාම රූප වලට මේක පරිවර්තනය කරන්න බෑ. සලායතන ඔස්සෙන් සදායතන ඔස්සෙන් මේක ගලපන්න බෑ. අතක්ඛා වචරයි නිරෝධ සහගතයි විමුක්ති දායකයි අසංඛාරිකයි ලෝකෝත්තරයි. මුකුත් තේරෙන්න ඕනේ නැහැ. මේ තේරෙන එකමනේ විඳවීමනේ විඳීමමනේ මේ ප්‍රශ්නේ. නොතේරෙනවා නම් නොතේරෙන බව හොඳයි. සංස්කාර රැස් නොකිරීමමයි සැප. දැන් සංස්කාර රැස් කිරීම සැපක් බවට පත් කරගන්න ඕනේ පුහුදුන් ජීවිතේ. විඳීම විඳවීම ඒ සැපක් බවට පත් කරගන්නවා. ඒ විඳීම විඳවීම සැපක් නෙමෙයි දුකක් බවට පත් කරගන්නවා මේ ආර්ය ශ්‍රාවකයා. යා හිත දවන්නේ නැතුව ඉන්න එක තමයි යාට තියෙන හිතේ තියෙන සුවය බවට පත් වෙනවා. හිත දවන්නේ නැතුව ඉන්න එක තමයි එයාගේ තියෙන සුවය. පුජ්‍යලත්වයේ සිටින තුරුම හිත දැවීමෙන් වළකෙන්න පුළුවන් කමක් නැහැ. පුජ්‍යලත්වය කියන දේ තුල තියෙන්නෙම දැවීම. පුජ්‍යලත්වයේ දැවීම ඒකට කියන මමංකාරය. මමෙක් කියලා කෙනෙක් නෑ. මමෙක් කියලා කෙනෙක් හැම මොහොතකම අලුත් වෙවි අලුත් වෙවි අලුත් වෙවි අලුත් වෙවි ඉස්සරහට යනවා. දැන් උදාහරණයක් වශයෙන් ගන්න පුළුවන් සුලි සුලඟ. සොලිසුලඟක් කියලා එහෙම ඒකීය ධර්මයක් මොකක්වත් නැහැ. එතන එතන එතන එතන තියෙන වායු ගෝලය කැටි කරගෙන කැටි කරගෙන කැටි කරගෙන කැටි කරගෙන රෝල් කරගෙන යා යනවා. නේ? නික ඕනම තැනක සොලිසුලඟක් හට ගැනීම හැකියාව තියෙනවා. මමංකාරය කියන්නේ ඒකයි. යංගිසි ක්‍රියා ස්වභාවයක් හටගෙන සුලිසුලඟක් වගේ මේක සැරිසරාගෙන සැරිසරාගෙන යනවා. ඉතින් මේක අර සුලිසුලඟක් වුණත් අපි දැකලා තියෙන සමහර කුඩා සුලිසුලන් තියෙන එක ලොකුවට හටගෙන හටගෙන හටගෙන ගිහිල්ලා ඒක ආපෝ වායු ගෝලයේ මතම ඒ ශක්ති ස්වභාවය නැතුව ගිහිල්ලා විසිරලා යනවා. ආ ඒක අහවර වුණා කියලා ඔන්න අපි එතකොට කියන ආයසි සුලිසුලඟ ඉවරයි. ඒ වගේ ඔබේ මනසේ මමංකාරයත් එසේමයි. මේ පැහැදිලි කරලා දෙන්නේ ඔබට හැකියාව උපද්දවන්න උත්සාහ කරන්නේ ඔබ, එහෙම නැත්නම් මම, හැමෝම ගන්න මම කියලානේ. මේ මම කියන රාමුවේ තුල ඉඳලා බලන විට ලෝකය පෙනෙන්නේ නැති වගත් මේ රාමුව බිඳදමා මේ රාමුව නැති කරලා මේ රාමුවට එහයි මේ ලෝකේ බැලිය යුතුයි කියන කාරණේ තමයි මේ සමස්ත ධර්මයේම දේශනා කරන්නේ. සචිත්ත පරියෝ දපණං කියන්නේ ඒක. හිත කියන මේ රාමුව, මමත්වයේ කියන නාමෝ, චිත්ත කියන මේ රාමුව දමණය කරලා, ඒක නැති කරලා, ඒක දිය කර හැරලා, ඒක වාෂ්ප කරලා දාලා, ඒක දුරු කරලා මේ ලෝකෙ දිහා බලන්න කියන්නේ චිත්ත කියන ස්වභාවය නැතුව. දමණය කිරීම, සංවර කිරීම කියන්නේ ඒක. එනජි චිත්ත කියන ස්වභාවයකින් තොරව බලන විට පුදුමාකාර සහනයක් තියෙන්නේ. චිත්ත කියන ස්වභාවයෙන් අරක අල්ලපු කෙනාගේ ගෙදර ඉඩම මේක මගේ ඉඩම. මොකද්ද මේ චිත්තනේ? චිත්ත. හිත දමණය කරලා බැලුවාම මගේ රටක්, මගේ ජාතියක්, මගේ වර්ගයක්, මගේ කුලයක් මේ මොකක්වත් නැහැ. ඒ චිත්ත කියන ස්වභාවයට අහුවෙච්ච එක තමයි මේ සියලුම ප්‍රශ්න හට ගැනීමට හේතුව. චිත්ත කියන ස්වභාවය දමණය කළොත් අන්න එයා තමයි මනාව හිත සංවර කළ කෙනා කියලා කියන්නේ. චිත්ත හදන්න පුළුවන්. හැමදාම හදා ගන්නවා චිත්ත. සිතුවිලි හදා ගන්නවා. සිත හදා ගන්නවා හැමදාම. එක එක් මිනිස්යාගේ මමංකාරයේ එක එක් ආකාරයි. එක එක් විදියයි. මමංකාරයේ බැඳිච්ච මිනිස්යෙගේ ලක්ෂණය තමයි දුක් විඳිනවා. හැමදාම දුක වෙනුවෙන් හඬා වැටෙනවා. තමම්ම පීඩාව ඇති කරගෙන පොඩි ළමයි වගේ කෑ ගහනවා. පොඩි ළමයි එහෙම නෙනේ. එයාම දන්නේ, එයාම වැටිලා, එයාම කෑ ගහනවා තව කෙනෙකුට. ඒක ප්‍රායෝගික ලෝකේ නිසා තව අම්ම කෙනෙකුට, තාත්තා කෙනෙකුට, ඥාති කෙනෙකුට, වෙන කෙනෙකුට පිහිට වෙන්න පුළුවන්. එහෙත් ඊට වඩා මෝඩකමක් තමයි ලොකු මිනිස්සු කරන්නේ. ඒ මිනිස්සු විසින්ම පීඩාවටපත් වෙලා ඒ මිනිස්සු අර පේන්නෙත් නැති කෙනෙකුට කෑ ගහලා, දැක්කෙත් නැති කෙනෙකුට කෑ ගහලා කියනවා මාව සනීප කරන්න. මට පිහිට වෙන්න. මට උදව් කරන්න කියලා. බුදුහාමුදුරුවෝ තමයි ඇත්ත කතාව දේශනා කරේ. ඔබ බොරුවට නිකන් එහෙම කෑ ගහන්න එපා. මම්වත් ඔබේ ළඟට එහෙම ඇවිල්ලා ඔබේ පිහිට සිද්ධ කරන එකක් නැහැ. වෙන කෙනෙක්වත් නෙමෙයි. වෙන කෙනෙකුත් නැහැ. අත්තාහි අත්තනෝ නාතෝ. ඔබට ඔබ පිහිට කරගත යුතුයි, මම මට පිහිට කරගත යුතුයි. ඒ ඇරෙන්න අනිත් දේවල් නිකන් බොරුවට කියලා ඔබේ හිත සනසවල වැඩන්නේ. ඇත්ත කතාව ඒකයි. ඒ නිසා ඔබ ඇත්තට මුහුණ දෙන්න. ඇත්තෙන්ම ඔබ ඔබේ ජයග්‍රහණයත් පරාජයත් බාර ගන්න කෙනා බවට පත් වෙන්න. දැන් යමක් සාර්ථක වුණොත් කියන්නේ ආ නැකත හොඳයිනේ. හොඳ නැකතකට තියලා තියෙන්නේ මුල් ගල. බොරු වැඩන්නේ. ජයග්‍රහණයක් ලැබුවාම ආ දෙයියන්ගේ පිටෙන් ලැබුවා. පරාද වුණාම ආ දෙයියන්ගේ පිටෙන් පරාද වුණා කියන්නේ නැහැනේ. ඒක තමයි දරා ගන්න ඕන. හොඳට ජීවත් වෙනකොට දෙයියන්ගේ පිටෙන් ජීවත් වෙනවා. වරදක් වුණාම දෙයියන්ගේ පිටෙන් වරදක් වුණයි කියන්නේ. ඒ නිසා ඔබගේ ජයග්‍රහණයත් ඔබගේ පරාජයත් ඔබ සතුයි. ඔබ ළඟ දෙවියා වන්න, ඔබ ළඟ ශ්‍රේෂ්ඨම පුජ්‍යලයා වන්න. ඔබට තව කෙනෙක් පහත් යයි සිතීමට අයිතියක් නැති වුණාට ඔබට ඔබව ශ්‍රේෂ්ඨයි කියලා හිතීමට අයිතියක් තියෙනවා. තව කෙනෙක් පහත්යයි කියලා හිතන්නේ නැතුව ඔබට ඔබ ශ්‍රේෂ්ඨයි කියලා හිතන්න පුළුවන්කම තියෙනවා. එහෙම හිතුව බුදුහාමුදුරුව අග්ගෝවාමස්මි ලෝකස්ස කියන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ මේ අනිත් අය පහත් කළා හිතුවයි කියන එක නෙමෙයි. ඒගොල්ලන්ටත් අයිතියක් තියෙනවා නේ. මට අයිතියක් තියෙනවා මම ශ්‍රේෂ්ඨයි කියලා හිතන්න. ඔබටත් අයිතියක් තියෙනවා ඔබ ශ්‍රේෂ්ඨයි කියලා හිතන්න. ඒ ශ්‍රේෂ්ඨත්වය තව කෙනෙක් පරාජයටපත් කිරීමෙන් ලබන දෙයක් නෙමෙයි, අනිත් අය දිනවාගෙන ලබන ශ්‍රේෂ්ඨත්වයක්. එහෙම ශ්‍රේෂ්ඨත්වයක් තියෙනනේ. අනිත් අය පරාජය කරලා ලබන ශ්‍රේෂ්ඨත්වයකුත් තියෙනවා, අනිත් අය දිනවල ලබන ශ්‍රේෂ්ඨත්වයකුත් තියෙනවා. මේ ශ්‍රේෂ්ඨත්වය අනිත් අය දිනවාගෙන ලබන ශ්‍රේෂ්ඨත්වයක්. ශ්‍රේෂ්ඨ වෙන්න උත්සාහ කරන කෙනෙකුට තමයි ශ්‍රේෂ්ඨ වෙන්න පුළුවන්. එහෙම නැති කෙනෙකුට බෑ. තමන්ගේ අඩුපාඩුකම් දැනගෙන ඒ අඩුපාඩුකම් වලින් බැහැර වෙන කෙනෙකුට තමයි ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න පුළුවන්. තමන්ගේ මනස හඳුන ගන්න, තමන්ගේ මනසේ තියෙන කහට මලකට හඳුන ගන්න, ඒවා සෝදා හරින්න, ඒවාට අවවාදකට අනුශාසනා කොට ඒ මනස නිවැරදි කරන්න. මනසට පෙන්වන්න සුරක්ෂිතව ඔබට ජීවත් වෙන්න පුළුවන් තැන. ඒ නිසා සැබෑ නිවහන ඔබ තැනිය යුත්තේ නිවන් පුරෙන් ඉඩමක් අරගෙනම තමයි. රුවන්පුරෙන් නම් අරගෙන හරියන්නේ නැහැ. නිවන්පුරේම ගන්න වෙනවා ඉඩමක් ඔබට නොසැලී නොකැඩී නොමෙදී ජීවත් වෙන්න නම්. කොහොමද නිවන්පුරෙන් ගන්නෙ? ඔබගේ මනස ඔබ පිහිටා ගන්නවා රූප නිරෝධය, වේදනා නිරෝධය, සංඥා නිරෝධය, සංකාර නිරෝධය, විඥාන නිරෝධය, නාම රූප නිරෝධේ, සලායතන නිරෝධේ, පස්ස නිරෝධේ. අන්න නිවන් පුරේ තනා ගන්න උමනා තන තමන්ගේ නිවහන. නුවණින් මනසින් නිවන් ධර්මයේ කියලා අවබෝධ කරන්න බැහැනේ පින්නතුනේ. ඒක ධර්මයේ සොයාගෙන යන ගමනේදී ඔබට එකවරම හෙන ගහනවා වගේ සිද්ධ වෙන සිද්ධිය. දැන් හෙන ගහනවා වගේ කියලා කියන්නේ මේ හෙන මේ කල්තියා සූදානම් වෙවි වරුවත් ඉස්සේ ගහන එකක් නෙමෙයිනේ. පාඩ සුදුස් ගාලා තප්පරෙන් දෙකෙන් ඉවර වෙන දෙයක් ඒක. ඉතින් ඔබ නිසි ආකාරව ධර්මයේ දෙනවා නම් අහඹු ලෙසම ඔබ තුල පහළ වෙන දෙයක්. ඔය අනිකුත් රහතන් වහන්සේලා රහත් වෙලා තියෙන්නේ අහඹු ලෙස. ආනන්ද හාමුදුරුව රහත් වෙලා තියෙන්නේ අහඹු ලෙස. උන්වහන්සේට භාවනා කරලා ඇති වෙලා භාවනා කරනවායි කියලා කියන්නේ මේ විදර්ශනා භාවනාවේ සක්මන් කරමින් පවා මේ ධර්ම ගවේෂණයේ යෙදුන වීරිය හීන වෙන හැම මොහොතකම මතක් වුණා බුදුහාමුදුරුව විවරණයක් දුන්නා. මොකද ඔබ තුම්මාංශයක් ඇතුළත අරහත් බවට පත් වෙනවා කියලා බුදුහාමුදුරුව දුටුවා. එක දෙයක් මෙයා වීරිය හීන කරගෙන මෙයා අවසන් වෙන්න ඉඩ මේක පහු කරගනේ. ඒ නිසා මෙයාට විවරණයක් දෙන්න ඕන කියලා එයාගේ වීරිය මැද වෙන හැම මොහොතකදීම බුදුහාමුදුරු කියවන වරදින්නේ නැහැ කියලා තව වීරිය කළා. ඒ වීරිය ඒ වචනේ නිසා තමයි එයා බොහොම ඉක්මන් මේ කටයුතු කරා. කටයුතු කිරීමෙන් දැන් පොඩ්ඩක් විවේක අරගෙන මං ආයි ඇවිල්ලා භාවනා කරනවා කියලා කොට්ටෙට ඔළුව තියන්න සූදානම් වුණු මොහොතේ ධර්ම අවබෝධය පහළ කරගත්තා. හා හර ඵල නැත. හර ඵල මුකුත් නැත. කර්ම කර්මඵල නැති. කර්ම කර්මඵල ඉක්මවා. කර්මශය කළ කෙනෙක්. කර්මශය කළ කෙනෙකුට කර්ම විපාකද නොපැමිණේ. කවුරු හරි තැනකදී වරද්දලා ලියපු එකක්. ඒක බුදුහාමුදුරන් අපහාස කරන ලියපු එකක්. කවුරු හරි බුදු කෙනෙකුට කර්ම විපාක ලබා දෙනවයි කියලා කියපු දේ බොහොම ආන්දෝලනාත්මකයි. මාව කන්න හදනවා. මෙහෙම කොහෙද කියන්නේ බුදුහාමුදුරන් කර්ම විපාක දුන්නමයි දෙන්නම ඕන කියලා අපේ අය කියනවා. බලන්න කර්ම විපාක බුදු කෙනෙකුට නොදෙනවයි කියන එක විශේෂත්වයක් නෙවෙයිද කියලා බලන්න. විශේෂත්වයක්. ශ්‍රේෂ්ඨත්වයක් නෙවෙයිද බලන්න. ශ්‍රේෂ්ඨත්වයක්. උදාරත්වයක් නෙවෙයිද බලන්න. උදාරත්වයක්. සත්‍යවාදීත්වයක් නෙවෙයිද බලන්න. සත්‍යවාදීත්වයක්. නමුත් ඒ ගෞරවය එකතු කරනවට කැමති නැහැ. දැන් මම කිව්වහම එහෙම වෙන්නේ නැහැ කියලා නෑ නෑ දෙනෝ දෙන්නම ඕන නෑ වෙන තුනේ අරිහත්ත්වයට දෙන්නේ නැහැ කර්ම විපාක බුද්ධත්වයට දෙන්නේ නැහැ කර්ම විපාක. ඔය ත්‍රිපිටකේ හොඳටම කියවලා මුස්ලිම් රජ කෙනෙක් වන මිලිඳු රජුරෝ ත්‍රිපිටකේම පරීක්ෂා කරලා බලලා ප්‍රශ්න කළා අනාගසේන මහරහතන් වහන්සේගෙන්. බුදුහාමුදුරුව කර්ම ශේෂයක් තිබියදී කර්මක්ෂය කළ සේක්ද එහෙම නැත්නම් සකලත් ක්ලේශයන් කර්මයන් ක්ෂය කළ සේක්ද කියලා හව. නාගසේන මහරහතන් වහන්සේ කිව්වා බුදුරජාණන් වහන්සේ සකල කර්ම ක්ලේශයන් ක්ෂය කළ සේක. එහෙනම් ස්වාමීනි මේ වචනයයි මේ වචනය පරස්පර විරෝධී නේද? ඔබ වහන්සේ කියන සකලත් කර්ම ක්ලේශයන් ක්ෂය කළා කියලා මෙතන කියනවා කර්ම විපාක දුන්නයි කියලා. මේ දෙක ගැලපෙන්නේ නැහැ නේද කියලා අහනවා. එතකොට මාර්ගසේන මහරහතන් වහන්සේ ඉතාම පැහැදිලිව කියනවා යමෙක් යම් තැනක සටහන් කළා නම් බුදුහාමුදුරන්ට කර්ම ඵල දුන්නයි කියලා ඒක අසත්‍යවාදයක්. ඒ අසත්‍ය පදනම් කරගත්ත පැහැදිලි කිරීමක්. ඒක එහෙම වෙන්න බෑ. ඒක විද්‍යානුකූල නෑ. බුදුහාමුදුරු කර්ම විපාක ඉක්මවල තියෙන්නේ. ඊළඟට අහනවා හොඳ මිලිඳ කර්මශය ප්‍රශ්නේ බලන්න. මිලිඳ ප්‍රශ්න අරගෙන ලස්සනට ඔළුව පෑදේ. ඊට පස්සේ අහනවා බුදුරජාණන් වහන්සේට ලේ අතිසාරය හැදුනද නැද්ද? හැදුනා. ගල් පෙරළුවද නැද්ද? ඔව් පෙරළුවා. එහෙම දෙයක් වුණා. එහෙම සිද්ධියක් වුණා. ඔළුවේ ගැක්කුමක් තිබුණද නැද්ද? ඔව් තිබුණා. ඔළුවේ ගැක්කුමක් තිබුණා. කොන්දේ අමාරුවක් තිබුණද නැද්ද? තිබුණා. ඔහොම නේ වමනේ තියෙන්නේ නැති වයි අම්මගේ අවස්ථාවවල. හෙම්බිරිසාවත් හැදින් නැති. එහෙම නැති ඉන්නේ බැරි නේ. සම්පතිශාව හැදින් නැති බුදුහාමුදුරන්ට. වාත අමාරු. හැදිච්ච වෙලාවල් තියෙන උණු වතුර ආනන්ද හාමුදුරු සපෙල දුන්නා එහෙමයි කියලා. එහෙමත් වුණා. අපිට හැදිච්ච උණ මැලේරියා වගේ දේවල් හැදින්නත් ඇති. හැබැයි කර්ම විපාක නෙමෙයි. කර්ම විපාක නෙමෙයි. කර්ම විපාක ඕනේ නැහැ. අද වුණත් ඉන්දියාවේ ගිහිල්ලා ওই පාරේ තියෙන වඩයක් දෙකක් ආන්න ලේ අතිසාරය ඇදිනවා. අපිට ඔරොත්තු දෙන්නේ නැහැ. ඈ? ඒ රටේ වතුරවත් අපිට ඔරොත්තු දෙන්නේ නැහැ. ගල් ගෙඩියක් දැම්මා වගේ බඩට. ඉතින් මේව කර්ම විපාක වෙන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඊටාම පැහැදිලිව කර්මයෙන්ම නෙමෙයි මේ සියල්ල සිදු වෙන්නේ කියලා උන්වහන්සේ අට ආකාරයක් පෙන්වනවා. ඒ අට ආකාරයෙන් එකක් විතරයි මිනිස්සෙකුට කර්ම විපාක කියන්නේ. කර්ම විපාකවල බලය 105ක් වගේ අල්ප ප්‍රමාණයක් බොහෝ දුරට එන්නේ. වැඩිපුරම මිනිස්යාගේ ජයග්‍රහණය හා පරාජය හේතු සාධක තියෙන මේ භවයේ සමාජ සංස්කෘතික දැනුම හා ජීවත් වන වටපිටාවේ ක්‍රියාකාරකම් වල අනුව සමහර අයගේ කර්මජව බලයේ යම් ප්‍රමාණයක් වැඩිපුර මේ ආත්මයට ලබා දෙන ස්වභාවයක් තියෙනවා. ඒකේ යම් විෂමතාවයක් තියෙනවා. ඒ සියල්ල තියෙන පුතඥයාට. ඒ නිසා තමයි වාසනා ගුණ කිසිත් නැති. සංසාර පුරුදු කිසිත් නැති. සංසාර පුරුදු කියන්නේ මොකද්ද? කර්ම. ඉතින් මේ එච්චර උදාහරත්වයකට බුද්ධත්වයේ කියලා කියන්නේ නේ එච්චර උදාහරත්වයකට පැමිණෙන කෙනෙක්. සත්‍යයට බාරතන. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පිම්පව් ඉක්මවා ධර්ම අවබෝධය කරගන්නේ පිම්පව් ඉක්මවා. පින කියන්නේ හිතේ විඳින දෙයක්, හදවතේ ඇතිවන විඳන ස්වરૂපයක් පින කියන්නේ. පව කියන්නේ හදවත දවන වේදනාකාරී ස්වභාවයක්. මේ සමස්ත මානසික ලක්ෂණ, එහෙම නැත්නම් ඉන්ද්‍රිය ලක්ෂණ, ඉන්ද්‍රිය ස්වභාවල් සියල්ල ඉක්මවා තමයි ලෞතර බුදු කෙනෙක් ලෝකේ දකින්නේ. ඒ නිසා ලෞතර බුද්ධත්වයකට පිම්පව් ප්‍රශ්නයක් නෙමෙයි. එහෙනම් ඉතින් අච්චර දාන පාරමිතා කරපු බුදුහාමුදුරු කොච්චර දුකසේද ඉඳලා තියෙන්නේ? අද මේ තියෙන සමාජයේ අපි ඉන්න සුවපහසුවත් එක්ක බලනකොට අපි තරම්වත් සුවපහසුවෙන් ඉඳලා නෑ බහුෘත්තිකව බලුවොත්. එහෙම දෙපා විසෝගෙන පහින් වැඩම කරන්න, හරියට වතුර ටිකක් අද වගේ ෂණිකව තිබ්බද එහෙම ලබා ගන්න, උණු කර ගන්න, ඈ ටැප් එකක් ඇරියාම වතුර ටිකක් එන ක්‍රම වේදයක් තිබ්බේ නෑනේ? කිනිස්සෙන් වතුර ටිකක් අරගෙන නේ මේ අර මොකක්ද ඒකට කියන්නේ, වතුර ගන්න එකට කිනිස්සද මොකක්ද ඒක කියනවනේ? එකකින් වතුර ටිකක් අරගෙන මුණ සෝද ගන්න, ඇඟ සෝද ගන්න තිබුණු කාලයක්. ඒ නිසා පිං වලට ඇදලා දාලා පිං වලින් නිවන් දකින්නයි කියන එක සම්පූර්ණ බොරුවක්. පිං උපකාරකයි සැපවත් ජීවිතයක් ළඟා කරගන්න, ඒ දෙන දේ ස්වરૂපයට Tamanට ලැබෙනවා. නමුත් ඒ පිම්පව් අනුවෙන් මේ ශරීර කූඩුව හා පැවැත්ම කියන මේ වටපිටාව තිබුණත් ලෝකෝත්තර දර්ශනය නම් පිම්පව් වලින් නෙමෙයි තියෙන්නේ. හැබැයි ලෝකෝත්තර දර්ශනයට පත් වෙන මගට යන ඕනම කෙනෙක් පිම්පව් ප්‍රශ්නයක් නැහැ. එයා හොඳ දේ කරන්න දන්නවා, නරක දේ බැහැර කරන්න අනිවාර්යෙන් දන්නවා. මොකද ආත්ම සංවේදී මිනිස්සෙක් නිසා පිනක් දන් දෙන්න පුළුවන් ශ්‍රේෂ්ඨ මිනිස්සෙක්. දැන් ඔය පින් කරන අයට පින දන් දෙන්න බෑනේ. ternary පිනක් දන් දෙන්න පුළුවන්. දැන් දන් දුන්නාම පින ලැබනවා. පිනක් දන් දෙන්න පුළුවන් නම් ඒක අපි ටිකක් කරනවා. ඒ තමයි දෙවියන්ට ටිකක් බෙදලා දෙනවා, ඥාතීන්ට ටිකක් බෙදලා දෙනවා. ඉතින් මේ ඥාතීනම් කියලා නේද? ඒ ටිකක් දීලා මටත් ටිකක් තියා ගන්නවා. එහෙම නෙවෙයි. පිනක් දන් දුන්නොත් මොන තරම් පිනක්ද? අන්න මහත්ඵල මහානිසංස කුසලය කියන එක රැස් වෙන්න පටන් ගන්නෙ පිනක් දන් දුන්නාට පස්සේ. කුසලය කියන එක රැස් වෙන්නේ පිනක් දන් දුන්නාම. පින් කරන්න ඕන, පිනක් දන් දෙන්න ඕන. පින අල්ලගත්තු ඒ ඔස්සේ යා දන්නේම නැතුව ඒ පිනත් එක්ක මාන්නය, උද්දච්චකම්, අවිද්‍යාව, තණ්හා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා පිනක් දන් දෙන මිනිස්සෙක් තමයි මේ ආර්ය මාර්ගයේ ගමන් කරන කෙනෙක් ආර්ය ශ්‍රාවකෙක් කියලා කියන්නේ. පිනටවත් යුද්ධ කරන්නේ නැහැ, ප්‍රශ්න ඇති කරගන්නේ නැහැ. සියල්ල අත්හැරී කෙනෙකුට කන්ට්‍රෝල් කරන දෙයක් නේ. දැන් උදාහරණයක් කියමු. ආයතන කලමනාකාර කියන দূරේ අරගෙන ඉන්නවා යම්කිසි කෙනෙක්, යම්කිසි ව්‍යාපාරික ආයතනයක, කම්පැනි එකක. ඊට පස්සේ ඒක අරගෙන ඉන්නකම් එයා ඒ කලමනාකාරීත්වය වගකීම දරන්න ඕනද නැද්ද? දරන්න ඕන. යම්කිසි දවසක එයා අස්වැමේ ලිපිය දීලා කලමනාකාරීත්වයෙන් මම මෙදින සිට අස් වෙනවා කියලා අස්වැමේ ලිපිය දීලා අයින් වුණා. එදා ඉඳලා යා ඒකේ කිසිම දෙයක් හොයනවද බලනවද? නෑ. සියල්ල අත්හැරීගෙන ගොඩ මොනව ගැනද බලන්න තියෙන්නේ? මොන වගකීමද දරන්න තියෙන්නේ? මොනව වුණත් ඒ කම්පැනි එක ඇතුලේ එයා ඒ වගකීම දරන්නේ නෑ. මොකද එයා එදින සිට අස්සුණු කෙනෙක්. එදා ඉඳලා ලාභ වුණත්, එදා ඉඳලා අලාභ වුණත්, එදා ඉඳලා සේවක ප්‍රශ්න වුණත් මොනවා වුණත් එයා වග කියන්නේ නැහැ. එයා එදා ඉඳලා ඉවත් වෙච්ච කෙනෙක්. ඒකේ ප්‍රතිලාභ ලබන්නේත් නැහැ. එහි කරදර පීඩාවල, ප්‍රශ්නවල, ගැටලුවල වගකීම් බාරගන්නේත් නැහැ. ඒකයි ස්වභාවය. ඒ නිසා ඔබත් ඔබ තුල කලමනාකාරී තනතුර ඔබ අරගෙන ඇති අස්වීමේ ලිපිය හදලා දෙන්න. මම මෙතෙන් සිට මේ කලමනාකාරීත්වයෙන් ඉල්ලා සිටිනවා. මොන කලමනාකාරීත්වයේද? ඇසකනනාසී දිය ශරීරය කියනා වූ පංචවිද සාකහවන් නැති මනස කියන මූලික සිද්ධාන්තයේ මුල් කරගත් ප්‍රධාන මූලස්ථානය හෙඩ් බ්‍රාන්ච් එකේ ඉඳලා ඔබ කියන්නේ මේ මේ මේ ආයතන මේ පහේ ඇතුළු මනසේ කලමනාකාරීත්වයෙන් මා ඉල්ලාස් වෙනවා. ඇයි? මට හරි පීඩනයක්. මට හරි කරදරයක්. මට හරි මන විවේකීව ඉන්න කැමති කෙනෙක්. මං කලමනාකාරීත්වයෙන් ඉවත් වෙනවා. ඒක මුළු හදවතින්ම ඉවත් කරගන්න ඕන. සම්පූර්ණයෙන් සම්පූර්ණයෙන් සමහර අයට බෑ ඒක ගලවල ඉවත් කරගන්න. නේද? දැන් ගඟක ගහගෙන යන කෙනෙක් ඉන්නවා. අපි දැකලා තියෙනවා සමහර අය ලී අතු දානවා ගඟට ගහගෙන යන කෙනාට, කොළ අතු දානවා, සමහර අය ලනු හොයාගෙන එනවා, සමහර අය දුවල දුවල කියනවා පීනන්න මෙහෙම පීනන්න මෙහෙම පීනන්න කියනවා, සමහර අය කියනවා මෙන්න මේ ගහේ එල්ලෙන්න මේ ගහේ එල්ලෙන්න කියලා. මම දැකලා තියෙනවා දවසක් ඇලක් දිගේ ගහගෙන යන කෙනෙක් ඉන්න ගොඩ ඉඳගෙන කට්ටියක් දුවනවා එයාව මේ යාට මේක එල්ලෙන්න කියන තැන් තැන් වල. ඒ සමහර අතු වල එල්ලෙනවා, අත්ත කඩාගෙන යනවා, ආයි ලනු දානවා, ලනු අල්ල ගන්න බැරුව යනවා, අතු දානවා, අත් අල්ල ගන්න බැරුව යනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න ඇති වෙවි ගිහිල්ලා ඔන්න කොහොම හරි රෝල් වෙලා එක තැනකින් ඔන්න ගොඩට එන අවස්ථාවල් තිබුණා. ඒ වගේ තමයි ඔබට මේක එකවර හසුුන් නැහැ කියලා ගොඩට එන්න වෙන මාර්ගයක් නැහැ. ඉන්ද්‍රියන් ඉක්මවන්න ඕන, ඉන්ද්‍රිය දමනය කරන්න ඕන, ඉන්ද්‍රිය සංවරය කරන්නම ඕන. අර බොරු බුද්ධ භාවනා කියලා සමත හින්දු භාවනා ක්‍රම වලට මම දාන්නේ නැති ප්‍රශ්නේ තමයි මෙතන තියෙන්නේ. මම දෙන්නේ නැහැ අර වගේ ඒ වගේ දේවල්. බුදුරජාණන් වහන්සේගේ තාම පැහැදිලිව පෙන්වලා දීලා තියෙනවා. බොහොම සාර්ථකව මේ හැම ගාථාවක්ම ශ්‍රවණය කරද්දී ධර්මයේ දැක්කා, මේ සූත්‍රය අසාගෙන සිටිද්දී ධර්මයේ දැක්ක කියලා. මේ ධර්මයේ අසද්දී අවබෝධ වෙනවා, මේ ධර්මයේ මානසිකාරයේ යෙදෙද්දී අවබෝධ වෙනවා, ප්‍රත්‍යක්ෂ වෙනවා. ධර්මයේ අසද්දිමයි පළවෙනි මාර්ගඥානයද, දෙවෙනි මාර්ගඥානෙ, තුන්වෙනි හතරවෙනි මාර්ගඥානයන් ලබන්නේ. ධර්මයේ ප්‍රකට කරගන්න තරමයි ඒව ලබන්නේ. හිම නැතුව ඔය සමත එක එක භාවනාවල් ගිහිල්ලා ඔළුව පිස්සු වටගෙන නෙමෙයි. ඒව කරන්න උවමනා නැහැ. අපි මේ භාවනාවලුත් කරලා කියන්නේ, කරන්නේ නැතුව නෙමෙයි කියන්නේ, කරලා කියන්නේ. ඕනම් කෙනෙකුට ඒවයි පිළිබඳව උපදෙසුත් දෙන්න පුළුවන්. ඒකේ වෙන්නේ මොකද්ද කියලත් අවසානයේ කියන්න බුල නැත්තම් කියයිනේ. ඔබ වහන්සේව කරලා නැති හින්දා ඔබ වහන්සේ දන්නේ නැහැ කියලා. ඇත්තෙන්ම අපිට විශාල ශක්තියක් ඇති වුණේ අපි මේ භාවනාවල් කරපු නිසා. මොකද ඊටාම පැහැදිලි ප්‍රතික්ෂේපයක් කරනවා නම් කරන්න පුළුවන් අත්දැකීමක් තියෙන නිසා. ඉන්දියාවට ගිහිල්ලා ආපු කෙනාට ඉන්දියාව ගැන පිළිබඳව හොඳ හෝ නරක ස්ථීරව කියන්න පුළුවන්. ඒ වගේ අපිට මේ ධ්‍යානවල, කසීනවල, පිළිකුල් භාවනාවල් වල ඒවයි වමන එනකම්ම කරපු ඒවා ඈ කියනවා. ඔය ගොඩාක් උපදේශන ලංකාවේ කරන ස්වාමින් වහන්සේලා ඉන්නවා යම් යම් දේවල් පිළිබඳව. එකම එක ප්‍රශ්නයයි ඒගොල්ලන්ගේ මම අහන්නේ ළඟට ගියොත්, ඔබ වහන්සේ ඔය කියන්නේ ප්‍රත්‍යක්ෂ කළද ඔය දේ කියලා අහන්නේ. එවිට කියනවා ප්‍රත්‍යක්ෂ කරලා නැහැ, ඉතින් පොතේ තියෙනවා ඒක තමයි කියන්නේ. ඉතින් පොතේ තියෙන දේමයි ඔබ වහන්සේ කියන්නේ කියලා කියන්නේ කොහොමද? එහෙම කියන්න බෑ. ඔබ වහන්සේ කියන්න මීට පස්සේ පොතේ තියෙන දේ මම තේරුම් ගත්ත ආකාරය කියලා කියන්න. එතකොට ජනතාව ටිකක් මේක සැහැල්ලුවෙන් බලයි. ඔබ යම් කිසි පොතක තියෙන දෙයක් කියනවා, ඇත්තෙන් මේ පොතේ තියෙන දේ නොවෙන්නට පුළුවන්. ඒ පොතේ තියෙන දේ ඔබ තේරුම් ගත්ත ආකාරය. පොතේ තියෙන දේ හරියටම ඔබට කියන්න පුළුවන් නම් ඔබ දහස් වරක් රහත් වෙලා. එහෙනම් පළවෙනි ගාථාවෙන්ම නේ රහත් වෙලා. මොකද ධම්මපද ගාථාවන් වල හැම එකෙකින්ම මාර්ගඵලලාභින් රහතන් වහන්සේලා බිහි වෙලා තියෙනවා. ඒ නිසා ඔබ පොතේ තියෙන දේ නෙමෙයි කියන්නේ. පැහැදිලිද? ඔබ පොතේ තියෙන දේ තේරුම් ගත්ත විදියටයි ඔබ මේ දේ කියන්නේ. පළමුව නිර්වාණ ධර්මයේ ගුණය නුවණින් දැකීම, දෙවනුව ප්‍රත්‍යක්ෂතාවයෙන් දැකීම, තුන්වනුව එය සමාධියෙන් වැඩීම, ලෝකෝත්තර සමාධිය, සංස්කාරක සමාධි නෙමේ, රූප සමාධි අරූප සමාධි නෙමේ, මේ විඥානගත සමාධි නෙමේ, සංඥා සමාධි නෙමේ, ශූන්‍යතා සමාධි, අනිමිච්ඡ සමාධි නෙමේ, මේක තමයි අකාලික ලෝකෝත්තර සමාධිය. ඒක ප්‍රත්‍යක්ෂතාවයෙන් අඳුන ගන්නවා මිස සංඥාවෙන් අල්ලන්න බෑ. ලෝකෝත්තර සමාධිය ප්‍රත්‍යක්ෂතාවයෙන් අඳුනා ගන්නවා මිස සංඥාවෙන් අල්ලන්න බෑ. ඒක තේරෙනවද ඔබට? සංඥාවෙන් අල්ලනවා කියන්නේ මේකයි. මෙන්න මේ දේ මෙහෙමයි කියලා නිකන් සංඥා කරගන්න එකනේ, ඔලුවට ගන්නවා ක්‍රමවේදය. අන්න ඒකට තමයි කියන්නේ සංඥාවෙන් අල්ලනවා කියන්නේ. දැන් ශූන්‍යතාවයේ සංඥාවෙන් අල්ලගන්න බැරිද? පුළුවන්. ශූන්‍යතාවය කියන්නේ මෙන්න මේක. හිස් ස්වභාවය කියන්නේ මේ වින්දනය කියන්නේ විඳි දුක් වේදනා කියන ඒවා. මේව සංඥාවෙන් අල්ලන්න පුළුවන්. ලෝකෝත්තර සමාධිය සංඥාවෙන් අල්ලන්න බෑ. ලෝකෝත්තර සමාධිය ඇහෙන් දකින්න බෑ. සමාධි වශයෙන් වැඩෙනවා. සමාධි වශයෙන් වඩන්න පුළුවන්. ඉහළම තත්ත්වය තමයි මේ සිතෙහි තියෙන සම්පූර්ණ කෙලස්තාවයන් තුනී කරගෙන තුනී කරගෙන තුනී කරගෙන යෑමෙන් සම්පූර්ණයෙන්ම කෙලස් නොහඳුනනා කෙනෙක් බවට පත් වෙනවා. නීවරණ නොහඳුනනා කෙනෙක් බවට පත් වෙනවා. නේද? දැන් අපි කිව්වහම තරහ. ඔයත් තරහ හඳුනන්නේ නැද්ද? තරහ අඳුනන ඇයි? තරහ ආශ්‍රය කරන නිසා. ලෝභය කියන එක අඳුනන්නේ නැද්ද? ලෝභය පරාජය කරගෙන වැඩ කරන්න පුළුවන්. අඳුනන්නේ නැද්ද? අඳුනනවා. ඇයි? ලෝභය ආශ්‍රය කරනවා. නමුත් ඒකට නොවැටුණත් ඒ ආශ්‍රය කරගන්න නිසා. නමුත් රහතන් වහන්සේ ඔව මනසින් වේදනාත්මකව හඳුනන්නේම නැති ස්වභාවයකට පත් වෙනවා. උන්වහන්සේලාට ඊළඟට ඒ කිසි දෙයක මානසික අගයක් සැකසෙන්නේ නැහැ, අඳුරන්නෙම නැහැ. සෝවාන් කෙනාට වඩා අඩුවෙන් තමයි අඳුරන ස්වභාවය. සකුදාගාමි කෙනා, සකුදාගාමි කෙනාගේ ස්වභාවයෙන් එයාට අඳුරන ස්වභාවය තමයි අනාගාමි කෙනා. අනාගාමි කෙනාටත් වඩා සියුම්ම තමයි, සියුම්ම නෙමෙයි, හඳුනන්නෙම නැති ස්වභාවය තමයි ආතන් වහන්සේගේ ලක්ෂණය. ඉතින් මේ කෙලෙස් හඳුනන ස්වභාවය දුරු කරගෙන දුරු කරගෙන යන ස්වභාවය තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. තේරෙන්නේ නැති එකම තමයි හොඳ. තේරෙන්නේ නැති එකම තමයි ඔබ වඩන්න ඕන. තේරෙන්නේ නැති නිසාම තමයි ඔබ අහන්න ඕන. තේරෙන්නේ නැති නිසාම තමයි ඔබ විමසන්න ඕන. තේරෙන්නේ නැති නිසාම තමයි මේකට ගම්භීරෝ අයන් ධම්මෝ කියලා දේශනා කරේ. තේරුම් ගන්නවා කියන ස්වභාවයට එහෙන් තියෙන ස්වභාවය. හැමදාම කවුරු හරි එන්නේ මෙහාට ආවහම අපි මේ හරියට වැඩ පොලක් වගේ අපිට දෙයි මොනව හරි වැඩ කරන්න. කොස්සක් අතට දෙයි, එහෙම නැත්නම් ඉදලක් අතට දෙයි, මේෂන් හැන්දක් අතට දෙයි, මොනව හරි වැඩ කරා. පෑනක් අතට දෙයි වැඩ කරා. මේ කිසිදු උපාංගයක් ලබා දෙන්නේ නැත. ඔබ ඔය කොහු ඉදල් හැඳි මේ පීයවල් ඒ වගේම පෑන් අරගෙන වැඩ කරන ඒවා, ඒ දේවල් ඒ ආයුධ ටික පැත්තකින් තබන්න. විවේකයට පත්වන්න. කාය විවේකයෙන් සිටින්න, චිත්ත විවේකයෙන් සිටින්න, විවේකය උපදවාගෙන සිටින්න. චේතෝ විමුක්තියට පත්වෙන්න. ඔය සිතුවිලි කියන ස්වභාවය නෙමෙයි, චේතෝ විමුක්තියටපත් වෙන්න. චේතනාවක් සාධන ගුණයනේ තියෙන්නේ, හැම කෙනා ළඟම තියෙන චේතනාවක් සාධන ගුණය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන චේතෝ විමුක්තියටපත් වෙන්න, චේතනා හදන්න එපා. ඇයි? මමෙක් නැති ලෝකයේ චේතනා හදන්නේ ඇයි? මගේ නොවන ලෝකයේ චේතනා හදන්නේ ඇයි? ඒක අවිද්‍යා සහගත සෑදීමක්, මගේ නොවන දෙයකට මගේ කීමක්, මම නොවන දෙයකට මමී කීමක්. චේතනාව තුළ හැදින්නේ එතන, ඒ චේතනාව තුළ තමයි ඔය වින්දන, ඔය ප්‍රශ්න, ඔය දුක්, ඔය දුක්ඛ දෝමනස්ස සියල්ල තියෙන්නේ. වස්තුවක් නෙමේ දුක, චේතනාවයි දුක. තත්ත්වයක් නෙමේ දුක, චේතනාවයි දුක. දුප්පත්කමවත් පෝසත්කමවත් මානසික දුකකට හේතුවක් නෙමේ. හීනමානෙන් පිච්චෙනවට වඩා හපං පින්නතුනේ, ඒහා සමානවම අදිමානේනු මිනිස්සු පිච්චෙනවා. දුප්පත්කමෙන් පිච්චෙනවට වඩා දුකක් තමයි පෝසත්කමෙනුත් පිච්චෙන එක. ඇයි පෝසත් මිනිස්සු පෝසත් විදියට වැඩ කරන්නේ? නේද? දැන් සාමාන්‍යයෙන් අපිට පුළුවන් උපන්දින සාදයක් රුපියල් 750කින් 800කින් කරන්න. කේක් ගෙඩිය වීදුම විතරක් කළා නේද? ඒ පෝසත් කෙනෙක්ගේ පහුගිය දවසේ ඇමති කෙනෙක්ගේ පුතෙක්ගේ උපන්දින සාදය පවත්වන තුම 145ක් ගිහිලා තිබ්බා. 145. ඒක නයි ගොල්ලන්ට ප්‍රශ්නයක් නැතුව ඉතින් මොකද රජයේ සල්ලි වලින් වැය කරන්නේ ඒක. ඉතින් ඒ නිසා එහෙමයි. මේ හැමෝටම මේක දැනෙනවා. ඒ ආතතිය, ඒ පීඩන හැමෝටම තියෙනවා. ඒව ඉතින් ගැටලුවක් නෑ මේ ධර්ම අවබෝධය කරගන්න. ඒ නිලයන් වල ඉන්නකොට ඒවා ඒ අයිතියක් නේ, ඒක ගැටලුවක් නෑ, ප්‍රශ්නයක් නෑ අපිට. රාජරාජ මහා මාත්‍යවරුන්ගේ වැඩ එදත් එහෙමයි අදත් එහෙමයි. ඒක ඒගොල්ලන්ගේ හැටි පුතජන කමත් එක්ක, බලතණ්හාවත් එක්ක, තෘෂ්ණාවත් එක්ක ගමන් කිරීමක් නේ තියෙන්නේ. ඒ නිසා එතන හැමදාමත් තියෙන්නේ ඒ තත්ත්වය තමයි. ධර්මයේ බලය ඔබ ඇති කරගන්න, ඥානයේ බලය ඇති කරගන්න, එතනම සීලයේ බලය හට ගන්නවා. හිත සංවර කරගන්න, හිත සංවර වෙන්නේ චේතෝ විමුක්තියට පත් වුණාම. චේතනා කර්ම හදන තැනක හිත සංවර නැත. චේතනා කර්ම හදන්නේ නැත්නම් එතන හිත සංවරයි. අර චේතනා කර්ම හදන වේගය මේ ධර්මයේ අහගෙන යද්දි අඩු වෙනව නේද? දැන් උදෑසන තිබුණු අර චේතනා කර්මයක් හදන්න තිබුණු වේගය අඩු වෙලා නැද්ද? අඩු වෙලා තියෙනවා. ඔය අඩුවීම ඔබ එක දිගටම පවත්වාගෙන ගිහිල්ලා සම්පූර්ණ චේතනාව ඉක්මවන්න, චේතනාව සම්පූර්ණයෙන් දුරින් දුරු කරලත් යන තත්ත්වයටම ඔබ මේ බෙහෙත පාවිච්චි කරන්න ඕන. වෛද්‍යවරයෙක් එහෙමයි බෙහෙතක් නියම කරන්න. බෙහෙතක් නියම කරාම දවස් දෙකක් බෙහෙත් ගත්තාම උණ අඩු වෙනවා. ඇඟ උඩින් උණ අඩු වෙනවා. හැබැයි ඇඟ යට උණ තියෙනවා. එයා තව දවස් දෙකක් ගන්න ඇඟ යට උණ තියෙනවා. නමුත් වෛද්‍යවරයා පැහැදිලිවම මේ බෙහෙත සති දෙකක් ගන්න කියලා දුන්නා. මෙයා එක සතියෙන් නතර කළොත්, උණ දැනෙන්නේ නැති මට්ටමේදී නතර කළොත් අර වෛරස් එක සියුම් යට තියෙනවා, ආහේ උඩට එනවා. තේරුණානේ? ඒ නිසා ඔබේ සම්පූර්ණ ඔබේ මේ මමත්වයේ දුරව යන තුරුම මේ භාවයේ පාවිච්චි කරන්න ඕන, මගදී අත්හරින්න බෑ. සම්පූර්ණයෙන්ම මම නිදහස් වෙන්න ඕන මේ මමත්වයෙන්. සම්පූර්ණයෙන් මේ රිදවන ස්වභාවයන් වලින්, මානසික වේදනාවන් වලින් මම ඉක්මවා යන්න ඕන. කියන තත්වයටම ඔබේ ඒ ඖෂධය, දහම් ඖෂධය, දහම් දිය, ඒ දහම්ින් ලැබෙන අමා වැස්ස, ඒ ධර්මයෙන් ලබන ඒ සෙවන ආශිර්වාදය ඔබ ලබන්න ඕන. ඔබට රිදෙන්නේ නැති වෙන්න ඕන. කාට හරි ධර්ම අවබෝධය කරගත්තට පස්සේ ඔබට හැකියාව තියෙන ඕන කාට හරි කියලා බන්නවගෙන හරි බලන්න. ගොනා, බూరు, ආහාර, ගා, බැල්ලි, බල්ලා, බూరు අය වගේ කියලා බන්නව ගන්න ඕන ටිකක්. පස්සේකේ කොන්දොස්තරට හරි සල්ලි නොදී ගිහිල්ලා බන්නවගෙන බලන්න ඕන. පස්සේ බස් එකෙන් බහිනකොට සල්ලි දීලා බහින්න ඕන. මම මේ බැලුවේ මට තරහ යනවාද කියලා, ඒකයි කියලා වැඩි වෙනොත් එක කීයක් හරි දීලා බහින්න. සල්ලි දෙන්නේ නැහද කියලා යන්න ඕන බස් එකේ. එතකොට මිනිස්සයා හොඳට බයිනවා. ඒක 아무තු අත්හදා වැලිවන්නේ ඕම කරන්න කියලා ගුටි ගන්න වුණොත් ඒකත් හොඳයි, කමක් නැහැ. නේද ගැහුවහම, ඒ ගැහුවහම තුවාලුනොත් බෙහෙත් දාගන්න වෙනවා. නැත්තම් නෑ, මම මේ රිදෙනවද කියලා බැලුවේ. දැන් මේ අත්දැකීම මම ධර්ම අවබෝධයලා මුල්ම දවසේ මට ලැබුණා. කොන්දොස්තර මහත්තයෙක් කන්ඩක්ටර් කියලා නේ කියන්නේ, අපි කියන්නේ කොන්දොස්තර කියලා නේ. සිංහල ක්‍රමයට එහෙම තමයි, හැම ඉංග්‍රීසි වචනයක්ම හැදෙන්නේ. කොන්දොස්තර මහත්තයා ඉන්න ඕනයි, ළමයි දෙන්නයි අම්මයි අර හාමුදුරුවන්ගේ සීට් එකේ වාඩි කළා. ඉතින් මම බස් එකට නැග්ගා. මෙයාට දැන් නැගිටවන්න බෑ, එයාගේ නෝනයි එයාගේ අම්මයි ගట్టి නැගිටවන්න බෑ. ඒගොල්ලෝ හිටගෙන යවන්න බෑ කොන්දොස්තර මහත්තයෙක්නේ බස් එක. පිටිපස්සේ ඉඳන් දෙන්නෙක් නැගිටවලා, එක්කෙනෙක් නැගිටවලා මම ඒ පිටිපස්ස සීට් එකෙන් වාඩි කෙරෙව්වා. දැන් සාමාන්‍යයෙන් එහෙම කරන්නේ නැහනේ, හාමුදුරු සීට් එක ඉස්සරහම තියෙන්නේ, ඒක තමයි දෙන්නේ. ඉතින් මම දැන් මේ බලාගෙන ඉන්නවා, මට ප්‍රශ්නයක්ද මේ ඉස්සරහ සීට් එක ප්‍රශ්නයක්ද, මගේ සීට් එක මට හම්බුන්නේ, මට මේ සීට් එක ප්‍රශ්නයක්ද. මම බැලුව මනසට දාලා කිසි ප්‍රශ්නයක් නැහනේ මේ ඉස්සරහ පස්සේ සීට් එකේ කියලා, කිසි ප්‍රශ්නයක් නැහැ. මටත් හරි ජොලි, මට ගමනේ ගමනාන්තයට කියලා බහින්නයි ඕන. මට ඉස්සරහ පස්සේ සීට් එක පස්සේ නැහැ, මට පිටිපස්සෙම එක දුන්නත් ඒක කමන්නේ. නමුත් මේකේ තව එක්කෙනෙක් ඉඳලා ඔකට විරුද්ධතාවය ප්‍රකාශ කරනවා. ඒ දෙන්න මෙන්න රණ්ඩු වෙනවා. හාමුදුරුවන් ඉස්සරහා එක දෙන්න ඕන. මොකටද ඒකේ ඉස්සරහා වෙන කට්ටියක් දාලා ඒගොල්ලෝ පස්සට දාන්න. හරි මේ කියලා රණ්ඩු වෙනවා. රණ්ඩු වෙනකොට කොහොම හරි ඒ අරගොල්ලෝ නැගිටලා අනික මේ අයින් වුණා. මට ඒ සීට් එක නැවත හම්බුණා. හම්බුණාම ඒත් අර දෙන්න දැන් රණ්ඩු වෙනවා. ඊට පස්සේ කට වැඩි කියලා උගන්වන්න එනවායි කියලා, කවුද දැනගන්න කියලා, හරි මේ කියලා දැන් රණ්ඩු වෙනවා. බස් එකේ එනකොට රණ්ඩුව. මං අගේට මගේ ගමනාන්තයෙන් බැලම ආයෙන්න. හරයක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා තමන්ගේ මනස තමන්ගේ පරේෂණයට ලක් කරන්න ඕන. මම කුඩාම කාලේ කරපු ඒ පරේෂණය ඇයි එහෙම මට එහෙම කරන්න හිතුනේ කියලා අද මම මේ කල්පනා කරනවා. මං කුඩා මනෝවිද්‍යාත්මක පොත්පත් ඔය පත්‍රවල තියෙන ලිපි එහෙමේ කියවන ගමන් මට හිතෙනවා තව කෙනෙකුට කියලා බනින්න කියලා අහගෙන ඉන්න කොයි විදියටද රිදුම් හටගන්නේ කියලා තේරුම් ගන්න. ඒකයි වැදගත්. ඒසයි රිදුම් ඇති වෙන්නේ නැති වෙන විදියට තමන් සාදා ගන්න, තමන්ගේ මනස හැකියාවක් තියෙන්න ඕන. මේ මනසේ මමත්වයෙන් යුක්ත කෙනාගේ ස්වභාවය තමයි අසාධාරණ රිදුම් සහ සාධාරණ රිදුම් කියන මේ දෙපැත්තම ඇති වෙනවා. තමන් නිවැරදිදී පිහිටියත්, තමන් වැරද්දේ පිහිටියත් රිදෙන ස්වභාවය තියෙනවා. ඒ ස්වභාවයක් තියෙනවා. ඉතින් ලෞතර බුදු කෙනෙක් රිදුම් නිවැරදි කළේ ඒ වේදනාවක් නිසා නෙමෙයි, ඒ කටයුතු එලෙස සිද්ධ වෙන්න ඕන නිසා. ඒක ඇත්තන්ගේම යහපත පිණිස. දැන් බුදුහාමුදුරන්ට වසලයා කියලා කිව්වහම ඒක නිවැරදි කරන්න යන්නේ බුදුහාමුදුරන්ට රිදෙන නිසා නෙමෙයි, බුදුහාමුදුරන්ට ඒක නොතකා එතනින් ගමන් කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඒක නිවැරදි කරේ මිනිස්යන්ගේ යහපත උදෙසා. දැන් අපිටත් යම් කිසි කෙනෙක් අවඩක් කරොත් එහෙම අපි සමහරලාට ඒක නිවැරදි කරන්න ඕන ඒ ඇත්තන්ගේම යහපත උදෙසා. දැන් මට මතකයි එක්තරා දවසක් මං කියපු බණක් පිළිබඳව එයාට තරහ ගිහිල්ලා මට ෆෝන් එකේ කෝල් එකක් අරගෙන බැන්න බැන්න බැන්න බැන්න බැන්න තිබ්බා. මම ඉතින් අවසානයේ හා හොඳයි මේ මහත්තයාගේ අවබෝධයනේ කියලා මමත් ඉතින් නිහඬව තිබ්බා. තිබ්බට පස්සේ මෙන්න සතියකට පස්සේ ආයි කෝල් කරනවා. අර මං කලින් කතා කරේ ඔව් මේ මං ඔබ වහන්සේට ටිකක් කතා කර විදිය හරි මදි වගේ. ආහා නිකන් මට දැන් කන්නත් බෑ වගේලු. එයාට ගෙම එයා කරපු ඒ මානසිකත්වයේ යාටම අර බලපාන විදිය අර ඒක තමයි බුදුහාමුදුරු දේශනා කරේ. ඒ යම් කිසි ක්‍රෝධයක් වෛරයක් කළොත් එහෙම මේ නෙවැරදි කෙනෙකුට උඩු සුලඟට දාපු වැලි වගේ ඇඟේ ඇවිල්ල වදිනවලු. එයාගේ ඇඟේ ඇවිල්ල ඇයි බාරගන්නේ නේ? ප්‍රතිචාරය දුන්නේ බාරගත්තාම අපිට තේරෙනවා ආයෙ ඒක බාරගත්තා කියලා. බාරගන්නේ ඒ උඩුසුලඟට දාපු වැලි වගේ වැදිලා යාට. එයාට මේක රිදුම් දෙනවා, වේදනාකාරී තත්ත්වයක් ඇති කරනවා. ඒ වේදනාකාරීත්වය නිසා අර විදියට ඉතින් සමාව ඉල්ලනවා. ඉතින් මම කියවා බුදුදහමේ සමාව දීමක් කියලා එකක් නැහැ. බුදුදහමේ තියෙන්නේ නෙවැරදි වීමක්. බුදුදහමේ සමාව දීමක් කියලා එකක් නැහැ. ඉතින් ඔබ නෙවැරදි වන්න ඒක තමයි සමාව ලැබීම කියලා කියන්නේ. සමාව දීමක් නැහැ. ඒ වරද නැවත නොකරන හැටියට අදිෂ්ඨාන කරගන්න ඒක තමයි ඔබට තියෙන නිවැරදි වීමට තියෙන මඟ. දැන් අපේ සමහර කට්ටිය ඉන්නෝනේ ආගම් වලනේ දෙයියන්ට පව කපා ගන්නවා, ආයි ඇවිල්ලා වැරදි කරනවා, ආයි කමා කරනවා, ආයි වැරද්දම කරනවා, ආයි ඇවිල්ලා ආයි කමා කරනවා, ආයි වැරද්දම කරනවා. අපිත් කායේන වාචා චිත්තේනනේ පමාදේන මයාගතං අච්ඡයං කම මේ බන්තේ කියලාත් කියනවා. මට සමා වෙන්න ගියා, අර සොරි ගියා වැඩ කරන ගතිය. සොරි කියන්නේ නැති වෙන්න වැඩ කරා. වැරද්ද කළා සොරි කියන එක නෙමෙයි වැදගෙන නේ. ඉක්මනින් ගිහලා මිනිස්සු පෙල්ලගෙන ගිහලා හප්පන් ගිහලා බෑග් පෙරලලා බෝතල් පෙරලලා ළමයි ගෑගේ හැප්පගෙන පාගගෙන ගිහලා සොරි කියන එක නෙමෙයි ප්‍රශ්නේ. සොරි කියන්නේ නැති වෙන විදියට වැඩ කරන්න. ඔක මම දැක්ක දර්ශනයක් ඔය සොරි කියන එකට හොඳ උත්තරයක්. ඒක කාන්තාවක් තමන්ගේ වාහනේ පාක් කරගන්න හදනවා. බොහොම අමාරුවෙන් අර වාහන පාකින්න එක තිබුණු අතරකේ ඉතින් කාන්තාවන ටිකක් සමහර අයට වාහනක ඉක්මනින් එහෙ මෙහෙ කරන්න අමාරුයිනේ. මෙයා ඉතින් රිවර්ස් කරලා හරේ මෙහෙ සූදානම් වෙනකොට හරින් ආව සුස් ගාලාපු ඔන්න බෝයි කෙනෙක් ටක් ගාලා එතෙන්ට වාහනේ දාලා පාක් කළා. සෝරි කියලා ගියා. අරයා සූදානම් වෙනකොට මෙයා දාලා ගියා ඉතින් පාකික. ඒ ඇල්ලම බැලුවා හොඳට තරහ ගියා. ගත්ත පිටිපස්සට වාහනේ ටිකක් වේගෙන් අරගෙන ඇවිල්ලා හයියෙන්ම හැප්පු අර වාහනේ එහා පැත්තට විසිවෙන්නම හප්පලයක් කාර් එකෙන් බහැලා යනවා. සෝරි ඈ කියලා බහැලා යනවා. හොඳ ලස්සන දර්ශනයක් ඒක ඔය සෝරි කියන එකට. ඒසත් සෝරි කියන එක උත්තරය නෙමෙයි. සෝරි කියන එක උත්තරයක් නෙමෙයි. ඒක ඔයක නෙවැරදි කරන්න ඕන. සෝරි කියන එක වාචික ස්වභාවයක් නෙමෙයි. ඒක මිනිස්සයට දැනෙන්න ඕන. ඉතින් ඇත්තටම අපි යම් කිසි අත්‍යරද්දකින් දැක් වුණාම සමා වෙන්න කීම අරයාගේ හිත සංසුන් කරන්න උදව්වක් වෙන එක ඇත්ත. හැබැයි ඕක මේ ඇත්තෙන් මේක තමන්ගේ සිදුවෙච්ච කිසිසේත්ම නොසිතූ ආකාරයෙන් සිදුවෙච්ච කාරණයක් බවට පත් වෙන්න ඕන. ඒ නිසා සමාවයි දෙනවයි කියන එක එහෙම එකක් නෙමේ. සොරි කියන්නේ නැති වෙන විදියට වැඩ කරන එක. ඒකයි වැඩ ගන්න. මොනෝද ගැටලුව ඇත්තන්ට තියෙන? උදෑසනින් ප්‍රශ්න දෙයක් අහන්න කිව්වනම් සමහරලාට චිත්ත වේගයකුත් එක්ක ප්‍රශ්න අහන්න පුළුවන්. ඔය දේශනාව අවසන් වෙනකොට ප්‍රශ්න අහන්න කිව්වහම ප්‍රශ්නේ එන්නේ නැහැ. හේතුව අර විඥානී වේගය අඩු වෙලා තියෙන්නේ, අවම වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් ඕක අර හුලං ගහගත්තා වගේ තමයි ආයෙ ලබන සතිය වෙනකොට ආයෙ බහිනවා. ඉතින් මේක ඉවරයක් වෙනකන් එහා පැත්තටම පයින්නකන් ඔබ අවමෝද කරගන්නට ඕන. ඉතින් ඔයත්තන්ගේ රිදෙන තැන් මොනවද කියලා පෙන්වන්න රිදවන්නත් බෑ. රිදෙව්වහම හිතනවා ඔන්න බැන්න කියලා, දොස් කිව්වා කියලා. ඒකට නිසි කාලය නිසි අවස්ථාව එනකන් ඉන්නත් ඕන. දැන් මම කිව්වහම අර ධර්මය අවබෝධ කර නොගත් හැම කෙනෙක්ම කාන්තාවක් කියලා කියපු ගමන් පිරිමි ඔක්කොම එන්නේ නැතුව යනවා. ඒරේදෝ පිරිමියෙකුට කාන්තාවක් කියනකොට පිරිමි කැමති නෑනේ. කීමට අර පොඩ්ඩක් අඩුවෙන් වැඩ කරත් කියන්නේ මොකද මේ ගෑණියෙක් වගේ වැඩ කරන්න කියන්නේ, මේ වැඩ කරන්න කියලා. එයා හරි කාර්යසූර වෙනවා. ඉතින් ඒ වැඩේ සිද්ධ වෙලා තියෙනවා. අපිට ඕක කිව්වහම අපිටත් ඕක දරා ගන්න බැරි වුණා. හැබැයි දරා ගන්න බැරි දේවල් අභියෝග අපි ජය ගන්න පිරිස මිසක් අභියෝග පරාජය වෙන පිරිසක් නෙමෙයි. තලන තරමට සඳුන් ගහක් සුවඳවත් වෙනවා වගේම, තලන තරමට හොඳ පන්නරේ තියෙන යකඩයක් මෝහත් වෙනවා වගේම, ඈ පිරිසුදු කරන ගමක තරමට හොඳ රත්තරන් දිදුලනවා වගේම, වලාකුලින් තොර වෙනකොටම හඳ බබලනවා වගේම, ඉර බබලනවා වගේම, අපිත් පින්නතුනේ ඒ තැලෙන තරමට පන්නරයක් ලබනවා. තැලෙන තරමට සුවඳ හමන කෙනෙක් බවට පත් වුණා. ඒ නිසා අපි අභියෝග ජයගත්තා. අභියෝග කියන එක තියෙන්නේ පරාජ වෙන්න නෙමෙයි, අභියෝග තියෙන්නේ ජය ගන්න. නිවන් දකින්න පුළුවන් කමක් නැහැ මේ ලෝකෙ මෙන්න මේ දේ මට කරන්න බැහැයි කියලා හිතාගෙන ඉන්න කෙනෙක්. මට ලෝකෙ තියෙන මහා විද්‍යා පරීක්ෂණ ආයතනයට, NASA ආයතනයට යන්න ලැබුණොත් එහෙම මට NASA ආයතනයේත් වැඩ කරන්න පුළුවන් කියලා මගේ අදහස. අභ්‍යවකාශයේ යානයකින් මට අභ්‍යවකාශයේ යන්න ලැබුණොත් එහෙම මට අභ්‍යවකාශයේත් වැඩ කරන්න පුළුවන් කියන එකයි මගේ අදහස. මොනවද බැරි? මන් දන්නේ මට බැරි දේ මොකද්ද කියලා මම දන්නේ. මේ දේ බැහැයි කියලා දෙයක් නැහැ. එහෙම දෙයක් මනසෙත් මායිමකවත් කොහෙවත්වත් නැහැ. මෙන්න මේ දේ නම් මට කරන්න බෑ කියලා එකක් නැහැ. ඒ කියන්නේ යා සියලුම චිත්ත ස්වභාවයන් බිඳ බිඳපු කෙනෙක් කියන එකනේ. සියලුම බැමි නේද බිඳ දමපු කෙනෙක් කියන එකයි එකෙන් අදහස් වෙන්නේ. අහසේ ඉහළට නැගුණාම මට මෙන්න මේ දේ නොපෙනෙනවයි කියලා කියන්න බෑනේ. දැන් මෙතන අපි කොටු වුණාම මේ වහල යට අපිට කියන්න පුළුවන් මේ වටපිටාවේ ගොඩක් දේවල් අපිට පේන්නේ නැහැ කියලා. ඒත් අහසට නැගිච්ච කෙනෙකුට මේ ප්‍රදේශේම කඳු වැටි, ගංගා, ඇලදොල, නිවාස මේ හැමදේම පේනවා. ඒ වගේ තමන්ගේ මානසික ධෛර්යය එතන තියෙන්න ඕන, වීරය එතන තියෙන්න ඕන. තමන්ට ප්‍රමුඛවම තමන්ගේ පිහිට ඇත්තෙන්ම තමන්ම තමයි කියලා පිහිට වෙන්න ඕන. මම නම් අපි එහෙමයි. අම්මා තාත්තවත් සහෝදරයවත් වෙන කෙනෙක්වත් කවුරුත් නෑ බුදුහාමුදුරුවෝ පිහිට කරගන්න කියලා තියෙන. තමන් තමන්මයි. ඒ නිසා මේ නිවන් මගදී තමන් තමන්ම පිහිට කරගන්න ඕන. අපිට ආහාර පාන වලදී, ඉඳුම් හිටුම් වලදී, වාසස්ථාන වලදී, පැවතුම් වලදී, මෙහෙත් හේත් වලදී එකිනෙකාට එකිනෙකා පිහිට වුණාට නිවෙනදී නම් එහෙම වෙන්න බෑ. ඒකනේ මේක යාළුකමට හම්බෙන්නේ නෑනේ, මිත්‍රකමට හම්බෙලා නෑනේ. ඒ වාසනා ගුණය තියෙන කෙනෙකුටමයි නිවන් ධර්මය අවබෝධ වුනේ. හොඳයි, මෙතෙක් වෙලා මා දේශනා කළේ කුමක්ද? කිසිවක් නැත. මා මෙතෙක් වෙලා කතා කරේ ඇත්තවත් බොරුවත් නොවේ. මා මෙතෙක් වෙලා ඇත්තවත් බොරුවත් කතා කරලා නැත. මා එකදු වචනයක්වත් ඔබට ප්‍රකාශ කර නැත. මා ඔබට එකදු ක්‍රියාවක්වත් කරන්නට කියා නැත. මා ඔබට කිසිවක් අසන්නට සලස්වා නැත, දකින්නට සලස්වා නැත, හිතන්නට සලස්වා නැත, අල්ලා ගන්නට සලස්වා නැත, අතහරින්නට සලස්වා නැත, කිසිදු ක්‍රමවේදයක් ඔබ වෙතට ලබා දී නැත. මේ දේශනාව පුරාම තිබුණේ උතුම් වූ මහරහතන් වහන්සේලාගේ බුදුවරුන්ගේ නිහඬතාවය පමණයි. ඒ රහතන් වහන්සේලාගේ බුදුවරුන්ගේ නිහඬතාවය ගැනයි මේ කතා කරේ. ඒ නිහඬතාවය උපදින්නේ පුජ්‍යලත්වයෙන් තොරව. කෙනෙක් කියලා ගන්නේ නැති තැනින්, කෙනෙක් හැටියට නොබලන තැනින්, කෙනෙක් හැටියට නොවඩන තැනින් තමයි සම්මා දිට්ඨි සම්මා සංකප්ප වැඩෙන්නේ. මේක බුද්ධ ආගමවත් මේක වෙනත් ආගමක්වත් නොවේ. නාමිකව කිය හැකි ආගමික පදනමක් නැත. මේ ධර්මය තවත් ධර්මයකින් වෙන්කර බෙදා දක්වන්නට පුළුවන් කමක් නැත. ලෝකේ ආගම් අතර තව ආගමක් නොව, ලෝකේ දර්ශන අතර තව දර්ශනයක් නොව, ලෝකේ ඉගැන්වීම අතර තව ඉගැන්වීමක් නොව, ලෝකේ දේශනා අතර තව දේශනයක් නොව, ලෝකේ ඇසීම අතර තව ඇසීමක් නොව, ලොව අවබෝධ කරගන්නා වූ දේවල් අතර තවත් අවබෝධයක් නොව, මේ ධර්මයට පිවිසෙන කෙනෙක්වත්, පවතින කෙනෙක්වත්, පිටව යන කෙනෙක්වත් නැත. මේ ධර්මයට පිවිසෙන්න උළඟ ස්ත්‍රී පුරුෂ ભેදය හෝ ආගම් ભેද, ජාති ભેද, වර්ග ભેද, දුප්පත් පොහොසත් ભેද, උගත් නුගත් ભેද නැත. සියල්ලෝ එක සමානද නැත, අසමානද නැත. හොඳින් නුවණින් මේ කල්න ගන්න. අල්ලන්න පුළුවන් නම් අල්ල ගන්න. අල්ල ගන්න බැරි නම් ඒක ඔබ ප්‍රත්‍යක්ෂම ලෙස මේක අවබෝධ කර ගන්න. එනිසා පැය 24 දුක නම් පැමිණෙන්න 25 වෙනි පැයෙන් එහාට. සමහර අය ලෝකේ කිව්වට 25 වෙනි පැයක් නැහැ, 26 වෙනි පැයක් නැහැ, ඒක බොරුවක් කියලා. ඒක තියෙනවා. සත්‍යය. ඒ තමයි අකාලිකත්වය. ඒ තමයි timeless. කාලය අවසන් නොවන. ඒ තමයි ගණනය නොකරන අවස්ථාව. ඒ තමයි උපරිම වේගයේ නිශ්චලත්වය. මේ ධර්මයේ වඩන්න ඇස් අරගෙන ඇස් පියාගෙන ඇවිදිමින් වාඩි වෙමින් නිදාග සැතපෙමින් ආහාර ගනිමින් කිසිදු ප්‍රශ්නයක් නැත. සංස්කාර ලෝකයට එක් නොවි සිටීම, පුජ්‍යලේ හැඩයට ක්‍රියා නොකිරීම, පුජ්‍යලේ ඇත නැත කියා නොසිතීම, ඒක පුජ්‍යලෙක් නැහැ කියන දහම නෙමේ. පුජ්‍යලෙක් ඇත කියන දහම නෙමේ. මරණින් පස්සේ ජීවිතයක් ඇත කියන දහමක් නොවේ, නැත කියන දහමකුත් නොවේ. මේක අවබෝධ කරගත යුතුයි. මේක අවබෝධ කරගන්න බෑ ඔබේ කලේ මඩ වතුර තියෙනකම්. ඒ මඩ වතුර අයින් කරන්න, පෙරලන්න, හොඳින් පවිත්‍ර කරගන්න, ඊට පස්සේ ධර්මය බහලාන්න. මේකට ඇහුම්කන් දෙන්නේ නැත්තම් කලේ අනිත් පැත්ත හැරෙව්වා වාගේ ඇහින්නේ නැහැ. තමන්ගේ මතේ ඉන්නවා නම් ඒක හරියට අර මූඩිය වහලා බෝතලයක් වතුරට අල්ලගෙන ඉන්නවා වාගේ. ඔබ තේරුම් ගත යුත්තේ කාගේවත් දහමක් නොව ලෝ ඇති සත්‍යය. ඔබ ස්වභාවික සත්‍යය. ස්වභාවික සත්‍යය. ස්වභාවික සත්‍ය සියලු මානවයාගේ අයිතිය. ආගම් කියන්නේ එක එක් රට සංස්කෘතියන් වර්ගයන් වලට අයිති එකක්. ස්වභාවික සත්‍ය සියලු මානවයන්ගේ අයිති එකක්. ඔබ නතර කරන තැන නෙමෙයි, ඔබ නතර වෙන තැනයි වැදගත්. එහෙමනම් ඔබ යම් තැනක දැන් නතර වෙලා තියෙනවා. ඒ නතර වීම දිගටම ඔබ තුල වැඩෙන්න ඕන. මමත්වයෙන් වඩා ගන්න වැඩීමක් නොවේ, මමත්වයෙන් තොරවයි වැඩෙන්න ඕන මේ ලෝකෝත්තර කුසලය, කුසලතාවය. ඒ නිසා මමත්වයෙන් තොරව වැඩෙන උතුම් ලෝකෝත්තර කුසලතාවය වඩා ගන්න ඔබ හැම දිනාටම භාග්‍ය, වාසනාව, ශක්තිය, ධෛර්යය, අධිෂ්ඨානය, ශ්‍රද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥා මේ සියල්ල ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. වහවහ උතුම් වූ සත්‍ය අවබෝධය, නිවන් අවබෝධය, ධර්ම අවබෝධය ඇති වේවා හැම දිනාටම. තෙරුවන් සරණයි.